2015 වසරේ 10 මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. මතවාද හැමෝම ළඟ තියෙන කාරණයක් තමයි මතවාද. ඒ මතවාදවල තදින් එළඹ ගැනීම ඒ මතවාදවලින් නිදහස් වෙන්නට බැරි කාරණයක් බවට පත් වෙනවා. ඇයි මේ මතවාදවල තදින් එළඹගන්නේ? මේ මම, මේ මගේ ආත්මය, මේ මගේ දැක්ම, මේ මගේ හැඟීම, මේ මගේ ආකල්පය කියලා තදින් දැනෙන නිසා. එම නිසා අපි කල්පනා කරන්න ඕන, මතවාදය දුරු කරන්නට නම් මේ මම, මේ මගේ ආත්මය, මේ මගේ සංකල්ප, මේ මගේ ජීවිතය කියලා කල්පනා කරන ඒ කල්පනාව දුරු වෙන්න ඕන. ඒ කල්පනාව දුරු වෙන්න නම් ශරීරය තුල මම ඉන්නවද, සිතිවිලිවල මම ඉන්නවද, ආකල්පවල මම ඉන්නවද, මේ මතවාදවල මම ඉන්නවද කියන එක පිළිබඳව තමන්ම බුද්ධි පරීක්ෂණයක් තමන්ගේ ආත්මය තුළ තමන් සිදු කරගන්න ඕන, තමන්ගේ ජීවිතය තුළ තමන් සිදු කරගන්න ඕන. අයිතියක් නැති තැනකට ලබා දුන්නු අයිතියක්. සියලු දේවල් මෙහෙම තමයි. ඒ විදියට හිතන්නේ බාල ජනී ජනයා බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. අයිතියක් නැති තැන අයිතියක් ගැන සිතන ගැඹුරු අධ්‍යාත්මික සිතක් තියෙනවා නම් ඒක හරිම බාල අදහසක්. ඉති බාලෝ විහඤ්ඤති. බාලයෝ එසේ හිතනවා. කොහොමද? පුත්තාමත්ති ධනම්මත්ති. ඒ කරුණු දෙකක් මුල් කරගත්තට සියලුම කාරණා පිළිබඳව මට ඇතේ යන සිතන සිතුවිල්ල, හැඟීම, ආකල්පය ඉති බාලෝ විහඤ්ඤති. බාලයාගේ අදහසක්. මම කොතරම් දුරට බාලද කියලා බලාගන්න පුළුවන් නේද? තමන් කොතරම් දුරට බාලද කියලා කල්පනා කළා. ඉතින් තමන්ට නමක් හැටියට දාගන්නත් පුළුවන් බාල මහත්තයා කියලා නේද? හොඳින් බලන්න ඒ බාලකම තියෙනවද කියලා. ඒක අධ්‍යාත්මික සිතට කාවැදුණු දෙයක් නොවී බහුතික පරිහරණයේ ක්‍රමවේදයක් හැටියට පමණක්ම බහුතික දේවල් තිබුණාවේ. බහුතික දේ අත්හැරිය පමණින් අධ්‍යාත්මික ආශාව අත්හැරෙන්නේ නැහැ. සමහර උදවිය තමන් ආසම කරන ගේ මොනෝහරි හේතුවකින් සින්න වෙනෝ, එහෙම නැත්නම් කාට හරි විකුණනෝ මොනෝහරි හේතුවකින්. අපි අහලා තියෙනවා අර ගේ ගෙදර කලින් අයිතිකාරයා මිය ගිහිල්ලා ඒ ගෙට පෙරේතෙක් වෙලා උපදිච්චලා ඉන්න අවස්ථාවල් අපි ලංකාවේ අහලා තියෙනවා. ඒකෙන් අදහස් වෙනවා භාණ්ඩය විකුණන පමණින් ආසාවත් හැරෙන්නේ නැහැ. භාණ්ඩ නැති පමණින් ආසාවත් හැරෙන්නේ නැහැ. සමහර විටක ඒ භාණ්ඩ පරිහරණය කිරීම තුළින් ආස අත්හැරෙන්නටත් පුළුවන්. බුද්ධ කාලයේදී එක භික්ෂුවකට සත්‍ය අවබෝධ වෙන්නෙම නැහැ කොච්චර බණ දේශනා කළත්. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බැලුව මොකද්ද මෙයාගේ මේ තියෙන ආසත්ත භාවය? පොඩි දෙයක්. ඒ තමයි කකුළු මස් කන්න. බුදුරජාණන් වහන්සේ දැන් මේ කකුලුවට අඬු තියෙනවය, කකුලුව මෝදි ඉන්නවය, කකුලුව දෙතිස් කුණපයක් කියලා විග්‍රහ කළාට මේ වැඩේ හරියන්නේ නැහැ. සුවිශේෂී ක්‍රමයක් අනුගමනය කළා. ඒ තමයි ඔබ ගිහිල්ලා අර මොහොදු කරේ පිණ්ඩපාති වඩින්. එතකොට හම්බ වෙනවා, ඒක වැළඳුවාම ඉවරයි. දැන් ඒකෙන් අදහස් වෙන්නේ කෙසේ හෝ අපේ මේ තියෙන සංකල්ප දුරු කරන්න ඕන. ඒ දෘෂ්ටි දුරු කරනකොට සේවනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතා කියලා පෙන්වන්නේ අන්න එවැනි අවස්ථාවල්. ඒක අවසන් කරන්න පුළුවන්. පිපාසයක් තියෙනවා නම් වතුර ටිකක් බීලා ඒක අවසන් කරන්න පුළුවන්. නැත්තම් නිතරම යාට වතුර පිපාසය තමයි එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න එන අයට බඩිකින්නින් ඉදදි බණ කියන්නේ නැහැ. මොකද හේතුව බඩිකින්න ගැනමයි අවධානය යොමු වෙන්නේ. එනිසා සේවනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. ඒව පිළිබඳව කල්පනා කරලා ආහාර ටිකක් අරගෙන බණ කිව්වහම ධර්මයේ දේශනා කරාම නිවන් මඟ අවබෝධ කරගන්නවා. දැන් පින්නතුන්ට තේරෙනවා ඇති, වැටහෙනවා ඇති අපි මේ දුරු කරගන්න ඕන අපේ සංකල්ප. අපේ සංකල්ප දුරු කරගන්න ඕන. සංකල්පය දෘෂ්ටියේ අතර තියෙන වෙනස මොකක්ද? කිසි වෙනසක් නැහැ. කිසි වෙනසක් නැහැ. එක පවුලේ නේද අයියෝ? එකම පවුලේ අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා වගේ එකම යහන ස්වરૂපයකින් බිහිවෙන දේවල් මේ. වචන හා දෘෂ්ටි අතර තියෙන ප්‍රභේදනය. ඒත් එකම පවුලේ, එකම පවුලේ අපි මුංගහකින් ඇට අරගෙන මේ එක මුං ඇටයක් මේ තව මුං ඇටයක් කියලා වෙන් කරනවා. වීගහකින් වී අරගෙන මේ එක වී ඇටයක් මේ එක වී ඇටයක් කියලා වෙන් කරනවා. හැබැයි හැම වී ඇටයක්ම වී ඇටයක්, එහෙම නැත්නම් සහල් ඇටයක්. ඒ වාගේම තමයි මේ අධ්‍යාත්මික ධර්මය අවිනිර්භෝගික ධර්මයක් වෙන් කරන්න බැරි. එහෙම එකිනෙකට එකිනෙකට බෙදා වෙන් කළද එකිනෙකට එකිනෙක ඥාතිකම් කියන ධර්මතා. ඒ නිසා එකක් සංසිඳවන තැන සියල්ල සංසිඳෙනවා. එකක් උපාදාන කරන තැන සියල්ල පසුපසින් උපාදානය වෙනවා. එහෙමනම් අත්හරිනව නම් සියල්ල අත්හරින්න සිද්ධ වෙනවා. අල්ලගන්නව නම් ඔබ දැනුවත් වුවද නොදැනුවත් වුවද සියල්ලම අල්ලා ගන්නටද සිදු වෙනවා. දැන් පැහැදිලිනේ? ඔබ එක දෙයක් අල්ලගත්ත කියලා කියන්නේ සියල්ල අල්ලාගත්තා. එක් දෙයක් අතහැරිය කියලා කියන්නේ සියල්ල අතහැරියා බවට පත් වෙනවා. එහෙමනම් ඒ කරුණු කාරණා හොඳට තේරුම් කරගන්න මේ ඔබේ අධ්‍යාත්මික ස්වરૂපයයි. මමත්වය ඇයි අයින් කරන්න කියන්නේ? මමත්වයේ වේදනාකාරී. මමත්වය හරියට පිච්චෙනවා. මමත්වේ හරි වේදනාකාරී. දැන් අපටත් මමත්වේ තිබුණු කාලයක් තිබුණනේ. මීට අවුරුදු 12කට 13කට කලින් තිබුණා. ඒ කාලෙදි පපුව දැවෙන පිච්චෙන වේදනාකාරී ස්වභාවයක් තියෙනවා. ඒක අපිට හරි දරාගන්න හරි අමාරු තත්ත්වයක් ඇති වුණා. අපි දන්නේ නැති මොකද්ද කියලා විග්‍රහ කරන්න බැරි අපූතුම ආකාරයේ දැවීමක් තියෙනවා. ඉතින් මමත්වයේ තියෙන ඕනම කෙනෙකුට තියෙන දෙයක්. ඉතින් මේ මමත්වයේ දුරු වුණාට පස්සේ බැලුම් ඇහුවත් ඒවා කනේ විතරයි රැඳෙන්නේ. ප්‍රශංසා ලැබුවත් ඒවා කනෙහි විතරයි රැඳෙන්නේ. ලස්සන දේවත් දැක්කත් අවලස්සන දෙයක් දැක්කත් ඒක ඇහි විතරයි ඔහි රැඳෙන්නේ. ඒක හිතේ රැඳෙන ස්වභාවයක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැක්ක දැක්ක පමණයි, ඇසුව ඇසුව පමණයි, එපමණයි. ඒවා හිතින් අරගෙන මානසිකාරය කරන ස්වභාවයක්, උපාදානය කරන ස්වභාවයක්, ඒව ස්වභාවයක් නෑ. ඒකට හේතු යටි සිතෙහි අර මමංකාරය කියන ගුණය දුරු වෙලා තියෙන නිසා, සම්පූර්ණයෙන්ම සංසිඳවල තියෙන නිසා අර ආකාරයෙන් ස්වභාවයෙන්ම දැනෙන්නේ නැහැ. ඒක හිතලා කරන වැඩක් නෙමෙයි, එදා ඉඳලම ඉබේම નિરાයාසයේ තියෙනවා. හිතලා උවමනාවෙන් ගන්න උවමනානම් කරන්න තියෙන්නේ බාහිර දෙයක් ලබා ගන්න. බොහොම හිතලා බොහොම අමාරුවෙන් ඇදලා ඒක හිතට ගන්න ඕන. නැත්තම් හැම මොහොතකම තියෙන්නේ හිත ක්ෂය වෙවි යන, දිය වෙවි යන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නිවන් ධර්මයේ කරා වැදී යන නිසා ඒකට කියනවා සෝතාපට්ටි මාර්ගය කියලා. ඇහෙනවට සමහර අය කියනවා ඒක. නමුත් දිය ධාරාවක් ගලාගෙන යන්නාසේම නිවන් මගට ඇදී යන නිසා ඒ සෝතාපට්ටි ඵලය කියලා ඒකට කියනවා. ඒකට හේතුව සිත නැඹුරු වී තියෙන්නේ ක්ෂය වෙවි යන ගුණයකට. ඉතින් යා ප්‍රමාද වුණත් ආත්ම හතක් ඇතුළතදී අනිවාර්යෙන් විවරණයක් හම්බ වෙනවා කැමති නම් දකින්න කියලා. හැබැයි යාට අදිෂ්ඨානයක් කරනවා නම් යාට ඒ අදිෂ්ඨානය මත යන්න පුළුවන්කමකුත් තියෙනවා. අනේපිඩු මහසිතානන් බුදුබව ප්‍රාර්ථනා කරනවා කියන කාරණේ බණ පොතේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගත් මගයි අනේපිඩු සිටුතුමානන් ගන්න කියන කාරණය. ඒක එතන ඉඳලා අනිකුත් මාර්ගඵල වැඩුන් නැත්තේ. එහෙමනම් මේ සංසාරේ තමන් අකමැත්තෙන් සිදු කරවන බලහත්කාරකමක් කිසිවක් නැහැ. සියල්ලම තමන් කැමැත්තෙන්. අපි මුලදී මේ කතාව මතක් කරලා තියෙනවා. මොකන්ද අපාය යන්නේ? සිය කැමැත්තෙන් මිනිස්සු අපාය යන්නේ සිය කැමැත්තෙන්. දිව්‍ය ලෝකේ යන්නෙත් සිය කැමැත්තෙන්, නිවන් දකින්නෙත් සිය කැමැත්තෙන්, බුදු වෙන්නෙත් සිය කැමැත්තෙන්, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයෝ වෙන්නෙත් සිය කැමැත්තෙන්, තිරිසන් සතුන් වෙන්නෙත් සිය කැමැත්තෙන්. එයා ඒ තිරිසන් භාවය හොඳයි කියලා කියනවා. ඒක තමයි ස්වභාවය. දැන් කාන්තාව උදවිය සමහර අය ඉන්නෝ පිරිමි ආත්මයක් ලබන්න කැමැත්ත. පිරිමි සමහර අය ඉන්නෝ කාන්තාවක් වෙලා උපදින්න තියෙන කැමැත්තෙන් ඉන්න පිරිස් ඉන්නවා. මේ කලාතුරකින් සිද්ධ වෙන දේවල් මේ සමාජයේ. ඒ සියල්ලම සිය කැමැත්ත. ඒ කැමැත්තක් ඇති වෙනකොට ඒකට කියනවා ධර්මයේ ගරුක කර්මය කියලා. මොකද්ද කියන්නේ ගරුක කර්මය? තමන් කර්මයක් එකතු කරනවා ඉතාම ගෞරවයෙන්, එහෙම නැත්නම් ප්‍රමුඛතාවයෙන් මුල් කරගෙන යම් කර්මයක් වඩනකොට ඒකට කියනවා මුල් තැන දෙන කර්මයට ගරුක කර්මය කියලා. දැන් මෙතන ධර්මය ශ්‍රවණය කරන්න ආපු පින්නතුන්ගේ ගරුක කර්මය කුමක්ද? මේ හිතෙන් නිදහස් වෙන්න, සසරින් නිදහස් වෙන්න කියලා ගත්තාම ඒක තේරෙන්නේ නැහැ. හිතෙන් නිදහස් වෙන්න කියන එකයි සසරින් නිදහස් වෙන්න කියන එකයි වචන දෙකක්ද? නෑ, එකයි. හිත කියන්නේත් සසරමයි, සසර කියන්නේත් හිතමයි. නැත්තම් මේ සංසාරය කිව්වහම ලබනාත්මේ, ගියාත්මේ, හේමේ හොයන්න පටන් ගනි. ඕක විෂය නෑනේ. විෂයානුබද්ධයි තමන්ගේ සිතෙන් නිදහස් වීම කියන එක මතක් කරාම. රූප ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා මම මගේ ආත්මය කරගත්ත නැති තැනින් වේදනා උපදින්නේ නැහැ. ශබ්ද ප්‍රශ්නයකුත් නෙමෙයි. ඒවා මම මගේ ආත්මය වශයෙන් ගත්ත තැන ගැටලු උපදින්නේ නැහැ. ඒ ආකාරයෙන් ඉන්ද්‍රිය පහටම ගෝචර වූ ධර්මය ගැටලු උපදින්නේ නැහැ. මම මගේ වශයෙන් අධ්‍යාත්මික සිත සම්බන්ධ කරන්නේ නැත්තම් තමන්ගේ සිතිවිලි තමන්ට ප්‍රශ්නයක් නෙමෙයි, ඒවා මම මගේ ආත්මය වශයෙන් කල්පනා කරන්නේ නැත්තම්. සමහර අය කියනවා මේ සිතිවිලි හරිම බාධාවක්, මේ සිතිවිලි පාලනය කරන්න ඕන කියලා. එහෙම සිතන විටම සිතිවිලි සමුදාය එනවා, එන්න පටන් ගන්නවා, ආරම්භ වෙනවා. ඒකට හේතුව ඒ අවධානය යොමු කිරීමත් එක්කම තමයි ඒක තමන්ට එන්න පටන් ගන්නෙ. ඒ අවධානය යොමු වෙන්නේ නැති තාක්කල් ඒක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවධානය යොමු වීමත් එක්කම තමයි සිතුවිලි ආරම්භණය සිද්ධ වෙන්නේ. යම් මතයකින්, යම් දෘෂ්ටියකින්, යම් ආකාරයකින් තමන්ගේ සිත දෙසට තමන් යොමු වෙනවද, තමන් තමන්ගේ සිත බලනවද, ඒ ආකාරයෙන්ම තමන්ට යම් යම් දේවල් පේන්න පටන් ගන්නවා. යමකින් වලකින්න ඕන කියලා කල්පනා කරනකොටත් ඒ දේම වඩ වඩාත් නැగి නැగి එන්න පටන් ගන්නවා. යමක් ලබා ගන්න ඕන කියලා කල්පනා කරනකොටත් ඒ දේම නැగి නැగి එන්න පටන් ගන්නවා. හැබැයි අපි කවුරුත් තේරුම් අරගෙන නැහැ. අපි ස්වභාවික වුණාම ගහක් වාගේ, මලක් වාගේ බොහෝම ස්වභාවික තත්වයකට අපේ මනසපත් වෙනවයි කියන අත්විඳීම බොහෝ දෙනෙක් අත්විඳලා නැහැ. ඒසා පුජ්‍යල පාලනයකින් තමයි සියලුම මිනිස්සු මේ ලෝකේ මිනිස්සු ජීවත් වන්නේ. ඒ පුජ්‍යල පාලනය නිසා දැඩි ආතතියකට, වෙහෙසකට, කම්පණයකට පාත්‍ර වෙනවා. නිරන්තරයෙන්ම අර පුජ්‍යල පාලනය ඇති කර ගැනීම නිසා. ඉතින් අපි හොඳටම තේරුම් කරගන්න ඕන මේ කිසිම අරමුණක් නෙමෙයි මට වැඩිම පීඩාව දෙන්නේ පුජ්‍යලත්වය. ආන්නේ දෙසට හැරිලා ඒ ප්‍රශ්නේ විසඳන්නයි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අර කෙනා, අර කාරණය, අර දේ කියලා කල්පනා කරන්න ගියොත් එහෙම ලෝකේ අනිත් අයගේ ප්‍රශ්න විසඳනවා මිසක් තමන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. ඒක හරියට අර තුවාලයක් හැදිච්ච මිනිස්සෙක් මිනිස්සු නිතරම ගැවසෙන තැනක තුවාලේ පරිස්සම් කරගෙන ඉන්න වෙරදරනවා වාගේ. ඒ කියන්නේ කවුරු හරි මේ අතේ දැන් ඇවිල්ලා වදීවි, මේ තුවාලේ කවුරු හරි වදීවි, කවුරු හරි පාගාවේ. කොහොමද කකුල් එහෙම හොඳ තුවාලයක් තියෙන කාලෙක සෙනඟ මැදින් එහෙම යද්දී ඉන්න අවධානය කොහොමද? කවුරු හරි ළඟින් යන්නව මොකද කියන්නේ? කෑ ගහනවා, "ඕ ඕ කකුල පෑගේ" කියලා නැද්ද? එහෙම එහෙම තුවාලයක් හැදිලා තිබුණා නම් මතක ඇති. ඒ වගේ තමන්ගේ මනස රිදෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න කල්පනා කරනවා. ඊළඟට හිතන්නේ මගේ තුවාලේ නෙමෙයි වැරද්ද තියෙන්නේ අර පාගන්න එන මිනිස්සුන්ගේ කියලා. එහෙම නැත්තම් ගෑවෙන්නේ නැන මිනිස්සුන්ගේ තමයි මේක වැරද්ද තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ තුවාලේ. තුවාල සනීප වෙච්ච කකුල් තියෙනවා. කිසි අවධානයක් නැහැ. අපි කටයුතු කරනවා. නමුත් ඉඳලා හිටලා ඔය කකුල පෑගෙන්න පුළුවන්, ගෑවෙන්න පුළුවන්. නමුත් ඔයක රිදුමක් නැහැ. අපි කකුල පැත්තකට අරගෙන යන්න පුළුවන්. ඒ වාගේ. එහෙමනම් අපි අපේ තුවාලේ සිත සනීප කරගන්න ඕන. තුවාලේ සනීප නම් විස ඇතුල් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් රිදුම් කන්නේ නැහැ. කොයිබද රිදුම් කන්නේ නැත්තේ? තමන්ගේ හිතට, සිතුවිලි වලට නෙමෙයි. සිතුවිලි තියෙනවා මාර්ගඵලලාභීන්ටත්, රහතන් වහන්සේලාටත්. නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නේ නැති මොහොතේ. නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නකොට සිතුවිලි නැහැ. වැඩ ඉන්නේ නැති මොහොතේදී සිතුවිලි තියෙනවා. ඒ අරමුණු වතින්මනේ නැගිටින්නේ. දැන් මම පින්ඩපාතේ වඩින්න ඕන කියලා නැගිටිනවා. ඒ ක්‍රියාසිත තියෙන්නේ ක්‍රියාවත් එක්කම පවතින සිතුවිලි සමුදායක්. ඊට මෙහා ක්‍රියාසිත කියන ස්වභාවයට මෙහා සිතුවිලි කියන ලක්ෂණය හොඳින්ම පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග ඥානවල ඉන්න අයට හොඳින්ම ඒක පවතිනවා. නමුත් සිත නෑ, සිත දුරු වෙනවා සක්කාය දිට්ඨිය නැති කිරීමත් සමගම. සිත නෑ, සිතුවිලි තියෙනවා. මොකද්ද සිත කියන්නේ? කුමක්ද සිතුවිලි කියන්නේ? සිතුවිලි කියන්නේ එක එක දේවල් මතක් වෙනවා කියලා කියන්නේ. ඒකට කාරණා. ඒ මතක් වෙන දේවල් මම මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරන වේදනාත්මක දෙන ඒ සියල්ලම පුජ්‍යලත්වයෙන් බලන, පුජ්‍යලත්වයෙන් ආකර්ෂණය කර ගන්නා වූ ලක්ෂණයක් තියෙනවා. චේතනා කර්මයක් දැඩි අන්ධභාවයෙන් යුක්ත පුජ්‍යලත්වයෙන් ආවරණය වුණු පංච උපාදානස්කන්ධයෙන් සැදුණු ගිනි ගන්න හිරු මඩල වාගේ දැවෙන මනසක් තියෙනවා පුජ්‍යලත්වයේ මනස. හැම කෙනෙක්ම මහා පුජ්‍යලත්වයකින් දැවෙනවනේ. ඈ හැම තිස්සෙම මේ පුජ්‍යලත්වය සනහන ආකාරයෙන් කතා කළොත් හොඳයි. ඒ පුජ්‍යලත්වය රිදවන ආකාරයෙන් නම් කතා කළොත් නරකයි කියලා කල්පනා කරනවා. ඒකයි ස්වභාවය. සම්මුතියක් හැටියට පුජ්‍යලයේගේ පෞරුෂයක් ඇතුව ධර්මයක් ඇතුව ඒක සම්මුතියෙන් අපි ඉන්න ඕනේ. ඒක සම්මුතියෙන් එහෙම තත්වයක් ඇති වුණාම ඒක සම්මුතියෙන්ම අපි ඒක වටහා ගන්න, තේරුම් ගන්න සහ නිවැරදි කර ගන්න මහන්සි වෙන්න ඕන. හැබැයි අපි අර රිදුම් කන ස්වභාවය තමයි මේ ප්‍රශ්නේ. ඒ රිදුම් කන ස්වභාවය නැති වෙන්න ඕන, දුරු වෙන්න ඕන. ඒ දුරු කර ගැනීමටයි අපි උත්සාහ කරන්නේ. ඒ දුරු කර ගැනීම සඳහා විශේෂ ඥානයක් ඕන. ඒකට කියනවා අදිඥාන. විශේෂ සිතක් ඕන ඒකට. අදිචිත්ත. කියන්නේ සාමාන්‍ය විදිහේ ක්‍රමවේදයකින් නෙමෙයි, සද්ධර්මයේ දෙසට අවධානය යොමු කරන්න ඕන විශේෂාකාරයකින්. විශේෂාකාරයේ anu kumagne ඔබ මෙතෙක් කල් භාවිතා නොකළ ආකාරයකට, මෙතෙක් කල් නොඇසූ ආකාරයකට, මෙතෙක් කල් පරේක්ෂණය නොකළ ආකාරයකට සිද්ධ කරන්න වෙනවා. දැන් මෙතෙක් කල්ම ඔබේ පරේක්ෂණය කරගෙන ආපු ක්‍රමවේදයටමද ඔබ තවමත් පරේක්ෂණයේ සිටින්නේ? මෙතෙක් කල් ඥානනය කරගත් ආකාරයටමද ධර්මයක් ඥානනය කරගන්න මම මේ උත්සාහ කරන්නේ දැන් මේ මොහොතේම බලන්න. එහෙමනම් ඒ ගම මග වෙනස් කළ සුවිශේෂී ආකාරයක් වෙනස් විදිය. ඒ වෙනස් විදිය මොකක්ද කියලා ඔබම හඳුනා ගන්න පෙර භාවිතා නොකළ ආකාරයක් ඔබතුම භාවිතා වෙන්න පටන් ගත්ත නම් අන්න ඒක තමයි සුවිශේෂී ආකාරය. පෙර නොසිතූ ආකාරයකට සිතන්න පුළුවන් වුණා නම් අන්න ඒක තමයි සුවිශේෂී ආකාරය. ඒ සිත නිරුද්ධ කරගත්තාම මනාකොටම නිරෝධය සම්පූර්ණ කළොත් එහෙම අවසාන දේහධාරියා බවට පත් වෙනවා. කියන අවසාන ශරීරයේ දරණ කෙනා බවට පත් වෙනවා. එහෙම නැත්නම් පහළ මට්ටමේදී සම්මා දිට්ඨියට පත් වෙලා අතටපත් නිවන් පසකට දා සසරට යන බෝසත්වරයෙක් වෙන්න පුළුවන්. සසර ඇති එක හෝ නැති එක නෙමේ ප්‍රශ්නේ. ස්වභාවයෙන්ම සසරක් නැහැ. ස්වභාවයෙන්ම ජීවිතයක් නැහැ. ස්වභාවයෙන්ම පුජ්‍යලයක් නැහැ. ස්වභාවයෙන්ම මෙහි කිසිවක් නැහැ. අනිත්‍යයි. කියන්නේ නিত্য ස්වභාවයක් අල්ලගත්තු ස්වභාවයක්. එහෙම නැත්නම් ඒකීය හෝ බහු ධර්මතාවයක් පවතින්නේ නැත. එහෙමනම් මේ ඇත්තේ කවරක්ද, කුමක්ද? ඇත්තේ අවිද්‍යාව. ඇත්තේ අවිද්‍යාව. ඇත්ත අනිත්‍ය අවිද්‍යාව. ඔබේ සාක්කුවේ රුපියල් 100ක්වත් නැහැ, රුපියල් 50ක්වත් නැහැ. මොකද නැත්තේ මේ තියෙන්නේ? ඒ ඔබේ සාක්කුවේ තියෙන රුපියල් 100 නොවේ. ඒ තමයි ඒ රටේ තියෙන මහ බැංකුවේ සම්මතය. ඔය සාක්කුවේම ඔය රුපියල් 100 තියදී මේ දැන් මහ බැංකුව විසින් ඔය 100 අවලංගු කරන ලදි කියලා ප්‍රචාරය කරනවා දැන් දවල් ප්‍රවෘත්ති වලට. ඔබේ සාක්කුවේම තියදී ඒ 100 කොලේට මොකද වෙන්නේ? ඔබේ සිතෙත් ඒ වටිනාකම නැතුව ගිහිල්ලා මට සමහර විට අර ඩස්ට්බින් එකේ කොළ ටික අයින් කරන්න සිද්ධ වෙයි. මොකද හේතුව ගොළු දාලා ගිහිල්ලා ඒවා මේ අරන් ගිහිල්ලා මොකටද කියලා. එහෙමනම් කොහෙද මේ වටිනාකම තිබුණේ? අපි ළඟද? නෑ, වෙනත් තැනකින් ඒක පාලනය කරන්න. ඔබේ මතවාද සියල්ල එසේමයි. මහ බැංකුව වාගේම ඔබේ ජීවිතේ තීන්දු තීරණය ලබා දෙන්නේ මේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය එය ලබා දෙන තුරුම අවබෝධ කරගන්න නැති එක තමයි ගැටලුව. එනිසා ස්වභාව ධර්මය කලින් හඳුනා ගැනීම තමයි ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ. කලින් හඳුනා ගැනීම, දැක්මක් ඇති වෙනවා, කලින්ම දකිනවා. අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ළඟ ඇති කණුවවත් ළඟ ඇති කටුපඳුරවත් පේන්නේ නැහැ. එහෙත් හොඳින් සූර්යාලෝකය ඇති වුණාම බොහොම ඈත තියෙන දේවල් පවා මනාකොට දර්ශනය වෙනවා. ඒ වාගේ හොඳින් තමන්ගේ ප්‍රඥාව ආලෝකමත් කරගන්න එවිට ඔබට පුළුවන්කම තියෙනවා බොහෝ වටපිටාවේ තියෙන දේවල් දකින්න, අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. කුමක්ද අප කළ යුත්තේ? අස් කරන්න, වෙනස් කරන්න, මාරු කරන්න නෙමේ, දියව යන්නට ඉඩ හරින්න. දියව යන්නට ඉඩ හරින්න. සමහර අපිට වැඩක් නැති බාණ්ඩ අපේ පා ගේට්ටුවෙන් එළියේ ඉස්සරහෙන් තබනවා. මේක කැමති කෙනෙකුට අරයි යන්න කියලා තියෙනවා. කැමති කෙනෙක්. ඊළඟට පින්තාලයට අපි වතුර දානවා. ඉස්සර තිබුණා පින්තාලය තියෙනවනේ නේද? මන් සන්දේවල පින්තාලය තිබුණා, වතුර බොන්න පින්තාලයට වතුර දානවා. කැමති කෙනෙක් මේ පින්තාලයෙන් වතුර බීලා යන්න. ඒයින් අදහස් කරන්නේ කිසිදු අරමුණක් නැතිව මේ පුජ්‍යලයේ වතුර බොත්වා, මේ පුජ්‍යලයේ නොබොත්වා කියන කල්පනාවක් නැන්නේ නේද? ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට බෝතලයට පුරවන් ගෙනියන්න පුළුවන්, බීලා යන්න පුළුවන් ඕන තරම්. ඔබේ සිතත් පින්තාලියසේ අතහරින්න. කැමති කෙනෙකුට රැගෙන යන්නට තිබූ භාණ්ඩයක්සේ අතහරින්න. එහෙම නැත්නම් දියව යන්නට ඉඩ හරින්න. කොහොමද හිත දියව යන විට මොළේට කරන්න කිසිම කාර්යයක් නැහැ. එතකොට හරියයිද? ඔව් හරියනවා. සම්පූර්ණයෙන් දිය වෙනකන් ඉන්න එවිට හරියනවා. සිත ගල් වෙන්නේ, සිත පවතින්නේ ඇලීම ගැටීම සහ මෙසේ වේවා මෙසේ නොවේවායි නිත්‍ය කරගන්නා වූ ස්වභාවය නිසා. දුක තමන්ගේ කරගන්න නිසා, ආත්මය කරගන්න නිසා. අනිත්‍ය නම් අනිත්‍ය අතහරින්න, දුක නම් දුක අතහරින්න, අනාත්ම නම් අනාත්ම තත්ත්වය අතහරින්න. ධර්මය නම් ධර්මය අතහරින්න, පින නම් පින අතහරින්න, පව නම් පව අතහරින්න, මම නම් මම අතහරින්න. අතහරිනවද අතහැරීමද අතහරින්න. සමහරලාට කෙනෙක් කියයි, එතකොට හාමුදුරනේ මුකුත් විතුරු නෑනි කියයි. ඒකට තමයි බුදුහාමුදුරු අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් ඉතිරි නොවන නිරෝධය. කුමක්ද උපාදානයේ සිටින්නේ ඒ පිළිබඳව විදර්ශනා කරලා අත්හරින්න ඕනේ. ඒක මොනවා හරි කවුරු හරි කියා දෙන පදමාලාවක් කියා එන්න එක නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ. තමන්ගේ සිත අවබෝධයටපත් කිරීමයි විදර්ශනාව කියන්නේ. මෛත්‍රිය කියලා කියන්නේ කවුරු හරි කියලා දෙන මේ පාඩයක් කියෝ කියෝ ඉන්න එක නෙමෙයි. මෛත්‍රිය කියලා කියන්නේ බුදුජානන් වහන්සේගේ මෛත්‍රිය නම් මේ හිතේ තියෙන ඇලීම ගැටීම නිදහස් කර ගැනීමේ චේතෝ විමුක්තික මෛත්‍රිය. බාහිර මෛත්‍රිය වුණත් එහෙම පදමාලාවක් කිය කියෝ ඉන්න එක නෙමෙයි. ඒ කරුණාව මෛත්‍රිය නම් පතුරවන්න තියෙන්නේ ඔබ කරුණාවෙන් ක්‍රියා කිරීම. කරුණා සිත් ඇතිව කටයුතු කිරීම. එහෙම පදමාලාවක් කිය ඉන්න එක නෙමෙයි. දැවෙන සිත අතහරින්න. ඒ දැවෙන සිතේ ස්වභාවයෙන් යුක්තව කෙනෙක් මිය ගියොත් දැවෙන තත්වයක උපදිනවා. සැහැල්ලු සිතකින් කෙනෙක් මිය ගියොත් ඒ සැහැල්ලු සිතට අනුරූප වූ උප්පත්ති භාවයක් ලබනවා. විමුක්ති සිතෙන් කෙනෙක් මේ කය අත්හැරලා ගියොත් ඒ ඇත්තෝ පහනක් නිවි ගියාසේ කිසිදු තැනක් අල්ලා ගන්නේ නැත. ඔබේ සිත නිවා දමන්න. පහනක් වාගේ දැල්වෙන සිත ඔබේ සිත නිවා දමන්න. ඔබ පුජ්‍යලයේ කුසේ නොසිටින්න. පුජ්‍යලයේ කුසේ නොසිතන්න. පුජ්‍යලයේ කුසේ මෙය නොසන්න. පුජ්‍යලයේ කුසේ මේ දේශනාව නොසන්න. ඇයි? කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මා පුජ්‍යලයේ කුසේ නොවි දේශනා කරනවා නම්, පුජ්‍යලෙකු නොවි දේශනා කරනවා නම් ඔබත් මහන්සි වෙන්න. ඒ ධර්මය හරියටම තේරුම් ගන්න නම් පුජ්‍යලෙකු නොවි ශ්‍රවණය කළ යුතුයි. එහෙම නැත්නම් පුජ්‍යලෙකු නොවි දේශනා කරන ධර්මයේ පුජ්‍යලේකු සේ අසාගෙන ඉන්නවා. ඊළඟට පුජ්‍යල තර්කවාද විවාද ප්‍රශ්න ගැටලු උපදිනවා. මේක ගැඹුරුයි, විශ්වවිද්‍යාල උපාධියකට වැඩි ගැඹුරු ගැඹීර ධර්මයක්. දර්ශන උපාධියකට වැඩි ඒ ගැඹීර ධර්මයක් මේක. ඉතින් කෙනෙක් ඇවිල්ලා දවස් දෙකක් අපිට තේරෙන්නේ නැහැ නේ කියලා කියනවා. උපාධි 1000කට වඩා ගැඹුරු අවධානයක් වැය කළ යුතු බොහෝම සියුම් ඥානයකින් බැලිය යුතු කාරණයක්. ලෙහෙසි නෑ පුරුදු කෙනාට ඒක ලෙහෙසි, නමුත් අනිත් අයට ලෙහෙසි නෑ. දැන් අපි අහන්න පුළුවන් ඔබට මේ කරණම් ගහන එක ලෙහෙසිද? කරණම් පිටිපස්සට ගහන එක හපොයි බෑ හඳුන්නේ කොන්ද ගැඩේ. ඒත් කරණමක් ඉතාම ලෙහෙසියෙන් කරණම් ගහන්න පුළුවන් අය පුරුදු වෙච්ච අය ඉන්නෝ. ඒ කෙනෙකුට කරණමක් ගහන්න කිව්වහම එයා ලෙහෙසියෙන් ගහනවා. ඒ නිසා සංසාරේ මේ භවයේ ධර්මයේ තුල ප්‍රකට වෙච්ච අයට මේක ඉතාම ලෙහෙසි. තරම් ප්‍රකට භාවයක් නැති අයට මේක ටිකක් අපහසු ධර්මයක් බවට පත් වෙනවා. මොහොතක් හිතා බලන්න, බොහෝ කල් පාරමී පිරූ ආනන්ද හාමුදුරුවන්, බොහෝ කල් පාරමී පිරූ සරියුත් මුගලන් හාමුදුරුවෝ, බොහෝ කල් පාරමී පිරූ බුදුහාමුදුරුවෝ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. එහෙමනම් ඔබේ කැපවීම හරි ලොකු එකක් කියලා හිතන්න එපා. ඔබේ කැපවීම මදි. ඔබ විශ්වවිද්‍යාල උපාධියක් ගන්න කරපු කැපවීම සහ කාලය ධර්මයේ වෙනුවෙන් කැප කළ යුතුයි මේ උපාධිය ලබන්න. මොහොතක් ඔබ කල්පනා කරන් බලන්න, උදේ පාන්දරින් නැගිටිනෝ, රෙදි සෝද ගන්නෝ, ඒව මැද ගන්නෝ, බස් එකට දුවනෝ, වාහනයකින් යනෝ, විශ්වවිද්‍යාලයට යනෝ, පුටුවේ වාඩි වෙනෝ, පැය ගණන් ඒකේ පුටුවේ ඉන්නෝ, ඒවට ඇහුම්කන් දෙනෝ, ඒව ලියනවා, ඒව මතක තබා ගන්නවා, ආයෙනවා, නෝට්ස් බලනවා, සාකච්ඡා කරනවා, කොච්චර දේවල් කළා. ආයෙව කියව කියව බස් එකේ එනවා, ආයි ගෙදර ඇවිල්ලා පොත් කියවනවා, ආයි ඒ වෙනුවෙන් ඇඳුම් පැළඳුම් මුදල් එකතු කර ගන්නවා. ආයි බලන්න ඔබ කැප කරපු කැපවීම ඒ වැඩි දෙයක් නෙමෙයි. අකුරු ටික ඉගෙන ගන්නයි, යම් කරුණු කාරණා ටිකක් ඉගෙන ගන්නයි කරපු කැපවීම. එහෙමනම් මේ මහා විශ්වීය ධර්මයට ඒහා සමාන කැපවීමක් අත්‍යවශ්‍යයි. අඩුම තරමේ. ඒ නිසා දෙන්න තියෙන උත්තරේ ඒක එක පාටයිලා මේ අපිට තේරෙන්නේ නැහැනේ. මේක කඩේක තියෙන කේක් කෑල්ලක් නෙමෙයි. මේ ධර්මය ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරලා මහාන වෙලා එදා එවකට අවබෝධ කරගත්ත ධහම. අද ඒක ටිකක් පහසු වෙලා තියෙනවා. මොකද හේතුව එදා ඒ ධර්ම ආශ්‍රේම කල්යාණ මිත්‍රයෝ ඇසුරේම නොසිටියනම් බණ අහන්න ක්‍රමයක් තිබුණේ නෑ. රේඩියෝ එක තිබුණේ නෑ, YouTube තිබුණේ නෑ, පෙන් ඩ්‍රයිව් තිබුණේ නෑ, CDs තිබුණේ නෑ, memory cards, cell phone, iPhone මුකුත් නෑ. දැන් මොකද වෙන්නේ? දැන් අපිට ටිකක් දුර හිටියත් කල්යාණ මිත්‍රත්වයේ හඳහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ තාක්ෂණික පහසුවත් එක්ක අද නේවාසිකව නතර වෙලාම කටයුතු නොකලත් යම් ආකාරයේ gedaraක ඉඳගෙන වුවද ධර්මයේ ප්‍රකට කරගන්න කල්යාණ මිත්‍රත්වයේ හඳහන්න හැකියාව තියෙනවා. ඒ වාසිය අද තියෙන්නේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක. නැත්තම් ඔබටත් සිද්ධ වෙන්නේ හිස බූගාලා සම්පූර්ණයෙන් මහාන වෙලා ජීවිතේ කැප කළා මේක තේරුම් ගන්න. එසේ නොවුණු පිරිසක් හිටියා යම් පිරිසක්. මේ සංසාරේ ප්‍රකට කරපු අය. සර්පෙක් ළඟ තියාගෙන ඉන්න බය වෙන්න ඕනේ නැහැ. ඌ දෂ්ට කරන්න කලින් පිමින්න හරි පුළුවා. ඒත් ඔබේ මමත්වය ඔබ ළඟ තබාගෙන ඉන්න බය වෙන්න ඕනේ. ඒකට හේතුව සංසාරේ බොහෝ දුක්වලට ඒ මමත්වය පත් කරන්නට ඉඩ තිබෙනවා. ඒකයි පින්න තුනේ. තත්ත්වය. තමන්ට වැඩිම පීඩාව පමුණුවන්නේ තමන්ගේ සිත. හිත. ඒ නිසා ඒ චිත්ත පීඩාවන්ගෙන් නිදහස් වෙන්න මමත්වයේ දුරු කරන්න. මමත්වයේ දුරු කරා නම් ඔබේ හදවත සීතකරණයට අත දැම්මා වාගේ තියේ. කොහොමද සීතකරණයට අත දැම්මා? ටිකක් නේද? හරි සිසිලසක් දැනෙනවනේ නේද? කූල් එකක් දැනෙනවා. ඒ වගේ තමන්ගේ ඔව් බුදුරජාණන් වහන්සේට සිසිල් වූ හදවතක් තිබුණයි කියන්නේ ඒකනේ. සීතල හදවතක් තිබුණයි කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ හදවත හරි සිසිල්. ඒක නිසානේ නිවන් දැක්ක කියන්නේ, නිවන් අවබෝධ කරගත්ත කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ මොන වචනයක් කතා කළත් පින්නතුනේ ඒ හැම වචනයක්ම ගිනි අඟුරක් හිමාල පර්වතය හරහා ගමන් කරලා එහා පැත්තේ මතු වුණා වාගේ කියනවා. ගිනි අඟුරක් හිමාල පර්වතය හරහා ගමන් කරලා එහා පැත්තේ මතු වුණාම ගින්දර තියෙනවද? නෑ, සම්පූර්ණයෙන්ම නිවිලා. ඒ නිසා මොනතරම් සමාජ සම්මතයේ සැර වචනයක් වේවා, නරකයි කියන වචනයක් වේවා, බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙනකොට ඒකේ තියෙන සිසිලස. ඈ මෝඩයා කියලා බැනවැදුනත්, දොස් කිව්වත්, ඒකේ සිසිලසක් ඒ මනුස්සයට දැනෙන්නේ. ඒකේ ගිනි ගැන් නැහැ, ඒ මනුස්සය නිවෙනවා. මෝඩයා කියලා කිව්වහම බලලා ඇත්ත නේද මම මෝඩෙක් නේද කියලා එයා ඒකෙන් නිවෙන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍ය මනුස්සෙක් මෝඩයා කියලා කිව්වම දැවෙනවනේ. නිසා සෑම විටම ඒ වචන නිවුණු හදවතින් ගලාගෙන එන නිසා ඒ වචන ඇසීමෙන් නිවීමක්ම හැම කෙනාගේම ජීවිතවල ඇති වුණා. ඔබේ සිත අන් අයට දැනෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් ඒක සම්පූර්ණ වරදක්. සෑම විටම තේරුම් ගන්න හිත අනිත් අයට පේනවා දැනෙනවා කියලා කල්පනා කරන්න. මෙතන ඉන්න හැම කෙනාටම එකිනෙකාගේ එකිනෙකාගේ සිත් හොඳට පේනවා. හැබැයි තේරුම් ගන්න නැති ස්වභාවය තියෙන්නේ. තේරුණාද? පේනවා, තේරුම් ගන්න නැති ස්වභාවය තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳව පොතක් තියෙනවා. ඒකේ වෛද්‍යතුමාගේ වාහනේ පදවන රියදුරත් ඉතින් ඔය උතන ඉස්සරහා සීට් එකේම කැබින් එකේ ඔය තියෙන නිසා ඔය පොත් දකින්නවා. හරිද? මේ රියදුරත් පොත් ඔය පොත් ඉඳලා හිටලා සමහරලාට පෙරලලා බලනවා. අර රියදුරාට තේරෙනවද මං අහන්නේ ඒක? අර වෛද්‍ය විද්‍යාව පිළිබඳව තියෙන ග්‍රන්ථය එයාට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අර මූලික සිද්ධාන්තත් එක්ක එයා එතෙන්ට වර්ධනය වෙලා නැති හින්දා ඊ නම් වලින් කිව්වට ඊ නම ඒක දන්නේ නැහැ. මොකකට කියන නමද දන්නේ නැහැ. මොකද්ද ඒ ඖෂධය කියලා දන්නේ නැහැ. ඒකේ ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නෙත් නැහැ. එයාට තේරෙන්නේ තියෙන්න පුළුවන්. බොහොම තේරුනොත් අල්ප කොටසක් තමයි තේරෙන්නේ. ඒක ඇත්තද නැත්තද? ඒක ඇත්ත කතාව. ඒ වගේ තමයි. අන්න ඒ වගේ හැම කෙනෙකුටම තව අනිත් කෙනාගේ මනස තේරෙනවා, හැඟෙනවා, දැනෙනවා. නමුත් අර ඒක පුරුදු කරලා නැහැ වෙන විදියකට. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නෑ, වටහා ගන්නෑ. මොකද්ද මේ දැනෙන්නේ කියලා, මොකද්ද මේ හැඟෙන්නේ කියලා. ඕනම දෙයක් දැනනවා. දැන් බුදුරජාණන් වහන්සේලා එහෙම නෙවෙයි, සම්පූර්ණයෙන් මනස පිළිබඳව හොඳින් මනාකොට සිහියයි පිහිටවල ඉන්න නිසා ඒ සියලු දෙනාගේම සිස්සතන් පේනනවා, දැනෙනවා, අවශ්‍ය ආකාරයේ පිළිතුරු ලබා දෙනවා. ඒ වයින් මිනිස්සු පරිවර්තනය වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පවතින දේවල් පිළිබඳවත් මනාකොට තත්ත්වාකාරයෙන්ම විෂය වන ස්වභාවයක් තියෙනවා. ඒ විශ්වය පිළිබඳව පවා මනාකොට විෂය වෙනවා. මොකද හේතුව මේ ඥාණය දුරේක්ෂයකට වඩා වැඩි ඈතකට විහිදෙනවා පින්නතුනේ. දැන් අහසේ රඳවල තියෙන ওই හබල් දුරේක්ෂය විහිදෙනවට වැඩිය ඈ හිරු තාරකාවල් ප්‍රකෝටි ගානක් එකකින් හොයාගන්නේදී ඊටත් වඩා ඈතට විසිරෙන යම් දුරේක්ෂයක් වෙනවද? මේ තමයි මේ මිනිස් සිත, මිනිස් ප්‍රඥාව. මිනිස් සිත කියලා අදහස් කරේ සිත නිරෝධයි. නමුත් ඒ මනුෂ්‍යයා තුළ පවතින ඒ සුවිශේෂී දර්ශන ශක්තිය කියලා කියමුකෝ අපි දර්ශන ඥානය. ඒ විමුක්ති ඥානය ඒ තරම්ම විශ්වීයකරණය වෙලා තියෙනවා. තප්පරයකට දසසහස්‍රීය ලෝක ධාතුවක් දකින්න පුළුවන් කියනවා. තප්පරයකට. එතකොට විනාඩියකට ගණන් හදන්න. දැන් ඔක ආලෝක වර්ෂවත් එහෙම නෙවෙයි නේද? තප්පරයකට 186,000 සතකුම් ගන්න ඕන. ඒ වේගයෙන් තමයි. ඉතින් ආලෝක වර්ෂ ගණන් හදන්නේ. එතකොට විනාඩියකට ගණන් හදන්න ඕන, පැයකට ගණන් හදන්න ඕන. ඊට පස්සේ අවුරුදු 600-800 දුර මනින්න ඕන. මනින්න ගියාම ඉතින් බිඳුව ඉල්ලී යන ගෝණියක් විතර අරන් යන්න වෙනවා. ඒ වාගේ එහෙම ලියන්න නැතුව ලියන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ වගේ විශාල පරාසයන් වලට ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් විශ්වය කියන ධර්මතාවයේ අචින්තිය වූ ධර්මතාවයේ අචින්තිය වූ ලෙසම මනස වටහාගත් කල ඒ මනසට පීඩාවක් හෝ ගැටලුවක් නොවේ. කුමක්ද ඔබ තේරුම් ගන්න ඕනේ? තේරුම් ගන්න කිසිවක් නැත. කුමක්ද ඔබ අවබෝධ කරගන්න ඕනේ? අවබෝධ කරගන්න කිසිවක් නැත. මම මොකද්ද කරන්න ඕනේ? සීල ක්‍රියාවන්ගෙන් නිදහස් වීමයි. මම මොනවද ලබන්න ඕන? කිසිදු දෙයක් ලබන්න නැත. මම කවුරු වගේද වෙන්න ඕන? කිසිවෙක් නොවිය යුතුයි. එහෙමනම් ධර්මානුකූලව දැන් ඔබට කවුරු වෙන්නද අවශ්‍ය? ඒ කෙනා වෙන්න මේ දැන් පුජ්‍යලත්වයෙන් තොරව සිතට පිවිසෙනවා. පුජ්‍යලත්වයෙන් තොරව ඇස කන නාස දිව ශරීරයට පිවිසෙනවා. ඔබේ ඉන්ද්‍රියන් කැඩපතක්සේ ක්‍රියාත්මක වෙනවා. කරවන්නට කිසිවක් නැත, කරන්නට කිසිවක් නැත, රඳවා ගන්නට කිසිවක් නැත. හුස්ම ගන්න කෙනෙක් නැත, හුස්ම හෙළන කෙනෙක් නැත, හුස්ම දිහා බලන කෙනෙක් නැත. ඇතද නැත, නැතද නැත, ඇතද නැත, නැතද නැත. පුජ්‍යලත්වයට මේක තේරුම් ගන්න බෑ. පුජ්‍යලත්වය දුරු කර ගැනීම උදෙසායි මේ ධර්මය. එහෙම නැතුව පුජ්‍යලත්වයට මේක වටහා ගන්න බෑ. මොකද්ද මේ කියන්නේ? එහෙම වටහා ගන්න උත්සාහ කළාට බෑ. මේක ප්‍රායෝගික කරගන්න පුළුවන්, වටහා ගන්න බෑ. ඒක හරියට අර අඹ ගෙඩියක තියෙන රස තව කෙනෙකුට විග්‍රහ කරන්න බෑ වාගේ. නහයට දැනෙන සුවඳක් තව කෙනෙකුට විග්‍රහ කරන්න බෑ වාගේ. යම් ප්‍රමාණයකට සුවඳවල වලට නමක් දාලා තියෙනවා නම් ඒ අනුව විග්‍රහයක් කරන්න පුළුවන්. ඒත් 100ට 100ක් ඒක කරන්න පුළුවන් කමක් නෑ. කරන්නේ මොනවද? අවිද්‍යාව පදනම් පවතින සියලුම ක්‍රියාවන්, කර්මය නිරෝධ කරන්න, කර්මය ඉක්මවන්න, කර්මකාරකමෙන් නිදහස් වන්න, ප්‍රඥාව විමුක්තිගත කරන්න, සිත විමුක්තිගත කරන්න, අතීතයෙන් නිදහස් වෙන්න, අනාගතයෙන් නිදහස් වෙන්න, වර්තමානයේ නිදහස් කරන්න. වර්තමානයේ සංවර වෙනවයි කියන එකේ අදහස් වෙන්නේ නිදහස් වෙන්න. කරන්නෙක් නැතිව, කරවන්නෙක් නැතුව, බලන්නෙක් නැතුව, බලන දෙයක් නැතිව, දැඩි වීරියෙන්ද තොරව, අඩු වීරියෙන්ද තොරව, සියලු පාලනයන්ගෙන් නිදහස් වීමෙන් ඇති වෙන ස්වභාවිකත්වය තමන්ට රස විඳින්න පුළුවන්. ඔබේ අවධානය කිසිවකට යොමු නොකරන්න. යමක අවධානය යොමු කරයිද ඒ දෙහි ඔබේ සිත ඇලෙනවා ඇති. කිසිදු දෙයකට ඔබගේ අවධානය යොමු නොකරන්න. ඒ කියන්නේ අදහස් වෙන්නේ ඔබ නොවන්න, මම නොවන්න, සෑම තන්හිම මම නොවන්න, සම තන්හිම සංකල්පවලට අනුගතව සංකල්ප තුලින් ක්‍රියාවන් වලට බැස නොගන්න. මම නොවේ. වාසය කිරීම ඉක්මවා වාසය කරන්න. මම නොවේ. දැකීම ඉක්මවා දකින්න. කුඩා නිදර්ශනයක් එන හැර දක්වමින් පුජ්‍යලත්වය අතහරින්නේ කෙසේද කියන කාරණය පෙන්වන්නයි සූදානම. එක අපි භෞතික ද්‍රව්‍ය මේ ලෝකයෙන් කොහොමද ඒක හඳුනන්නේ කියලා තියෙනවා. දැන් අපි මේක අපි භාණ්ඩයක් හැටියට ගන්නවා. මේ විදිහට තමයි ඕනම භාණ්ඩයක් සලකන්න පුළුවන්. තියෙන වර්ණයක්, හැඩයක්, අගයක් සහ බරක්. දැන් මා මෙය අතින් දරා ගන්නවා. දැන් මේ ලෝකයේ අතහැරීම් දෙකක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය මේ ලෝකයේ අතහරින්න කියනවා. ඔය අතහැරීමට වඩා වෙනස් අතහැරීමක් තියෙනවා. ඒ අතහැරීම තමයි සක්කාය දිට්ඨිය අතහැරීම. එහෙම නැත්නම් මමත්වය අතහැරීම. එහෙම නැත්නම් තවත් වචනයකින් අපි මතක් කළොත් පුජ්‍යලත්වය අතහැරීම කියන කාරණය. දැන් මේ කාරණේ දැන් මම මෙහෙම දරාගෙන ඉන්නවා. දැන් ද්‍රව්‍යමය ලෝකේ අතහරින්න කියලා මේ ලෝකේ ගොඩක් ප්‍රචලිත අත්හැරීම. එවිට අපේ මිනිස්සු කරන්නේ මේ අතේ තියෙන දේ මිමින් තියාගෙන යනවා. මේ දරාගෙන ඉන්න දේ තව වෙනත් ක්‍රමවේදයකින් අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ අලුත්ම අතහැරීමේ ක්‍රමවේදයක් තමයි සොයාගත්තේ. කුමක්ද ඒ ක්‍රමවේදය? ඒ තමයි පුඤ්ජලත්වය අතහරින්න. දැන් මේ දරාගෙන ඉන්න දේ නෙමෙයි මෙතන තියෙන ගැටලුව. පුඤ්ජලත්වය අතහරින්න. දැන් පුඤ්ජලත්වය අතහරින්න කියනකොට ද්‍රව්‍යමේ තියෙන සුභාසුභ ලක්ෂණ එච්චර වැදගත් වෙන්නේ නැහැ. පුඤ්ජලත්වයේ තිබෙන වැරදි අවබෝධයයි ගැටලුව බවට පත් වෙන්නේ. දැන් ද්‍රව්‍යමේදී අප්‍රසංසාවට ලක් කරොත් පිළිකුට ලක් කරොත් උන්න ද්‍රව්‍යමේදී අත්හැරියා. පැහැදිලිනේ? ඔක තමයි අත්හැරීම. ඒත් පුජ්‍යලත්වයේ තිබෙන ආදීනවේ මනාකොට හඳුනාගත්තොත් එහෙම යා පුජ්‍යලත්වයේ කියන ස්වභාවයේ ලක්ෂණය තමයි මේ තදින් මෙහෙම තදින් මිටි කරගෙන අල්ලාගෙන සිටින ලක්ෂණය. පුජ්‍යලත්වයේ හේතු දක්වා අත්හරින්න ගියොත් මෙහි ආදීනවේ බලා අර පිළිකුලක් දක්වා අත්හරින එක. නමුත් මෙහි පුජ්‍යලත්වයේ වැරද්ද තියෙන කියන කාරණේ අවබෝධ කරගන්නවත් එක්කම යා මොකද කරන්නේ? මෙයා මේක තදින් අල්ලගෙන ඉන්න ස්වභාවයේදී තදින් අල්ලගෙන ඉන්න ස්වභාවය පුජ්‍යලත්වයේ මේක වැරද්ද තියෙන කියලා එයා දකිනකොට භාණ්ඩය පිළිබඳව අවධානය නෙමෙයි යොමු වෙන්නේ පුජ්‍යලත්වයේ පිළිබඳව. පුජ්‍යලත්වය ලිහිල් වෙනවා. ලිහිල් වෙනකොට ස්වභාවයෙන් කුමක්ද වුවේ? ඒ මාගේ අතින් ගිලිහි ගියා. හැබැයි අතහැරියේ නැහැ. අතහැරියේ නැහැ, ගිලිහි ගියා. ඔබ මෙතෙක් කාලයක් අතහරිනවයි කියලා කල්පනා කරන අතහැරීමයි පුජ්‍යලත්වය දුරු කිරීමෙන් සිදුවෙන අතහැරීමයි කියන කාරණය තමයි මේ පෙන්වා දුන්නේ. ඒක තව පැහැදිලි කරන්න ඕනද? තව තේරුම් ගන්න ඕනද? තව එකවරක් මම පැහැදිලි කරන්නම්. හොඳින් තේරුම් කරගන්න. මේ ද්‍රව්‍යමය ලෝකේ යම් වස්තුවක්, මේක අපිට ගන්න පුළුවන් ස්ත්‍රියක්, පුරුෂයෙක්, භාණ්ඩයක්, ඉඩම, කඩම, ධනය, දේපල, වස්තුව ඕන දෙයක් හැටියට මේ වෙනි භාණ්ඩයක් ඒ උදාහරණය තමයි මේ අරගෙන තියෙන්නේ. ලෝකේ පොදු අත්හැරීමේ ක්‍රමවේදය තමයි මේ භාණ්ඩයේ තිබෙන ආදීනවය බලා මේක කැඩෙනවය, මේක බිඳෙනවය, මේක විනාශ වෙනවය, මේකේ පණුව ගහනවය, මේක කුණු වෙනවය කී කී අත්හරිනවා. එහෙම නැත්නම් මේ හැමදේම අපිට අහිමි වෙනවය කියන අදහසින් අත්හරිනවා. ඒ අත්හැරීම තුළ පුජ්‍යලත්වය අත්හැරෙන්නේ නැහැ, මමත්වය අත්හැරෙන්නේ නැහැ. ඒ නිසා භාණ්ඩ අත්හැරීම වෙනුවට මමත්වය අත්හැරීම. දැන් මේ මමත්වය අත්හරින ගමන් මගේදී පැහැදිලි කරලා තියෙන මේ භාණ්ඩේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, මේ තදින් මෙසේ ග්‍රහණයකට අල්ලාගෙන සිටීමයි වරද. දැන් භාණ්ඩේ වරදක් නිසා මෙයා මේක අත්හැරියොත් එහෙම මේ අත මොකද කරන්නේ? මේ අතේ ආදීනවය නෙමෙයි යා ඉගෙනගෙන තියෙන භාණ්ඩය ආදීනවය පමණක් නිසා මේ අතින් තව අන්දයක් දරා ගැනීමක් සිදු කරන්න පුළුවන්. මොකද භාණ්ඩේ නිදෝෂි තිබ්බේ. එක භාණ්ඩයක් අත්හැරලා තව භාණ්ඩයක එයා රැඳෙන්න බලනවා, අල්ලා ගන්න බලනවා. නමුත් අත්හල යුතු තැනින් මත්හැරියාම ඒ අත්හැරීම නැවත වාරයක් අල්ලා ගැනීමක් බවට පරිවර්තනය වන්නේ නැහැ. ඒ නිසා මම මේ භාණ්ඩය අත්හරින්නේ නැහැ. පුජ්‍යලත්වයේ තදින් අල්ලා ගැනීමේ ආදීනය මනාකොට ගන්නා තැන, දකිනා තැන, ඒ වරද දකිනා තැන ස්වභාවයෙන්ම එය තදින් ග්‍රහණය කරන ස්වභාවයෙන් නිදහස් වෙනවත් සමගම මොකද වෙන්නේ? ඒ ස්වභාවයෙන්ම ගිලිහි යනවා. කොයි වගේද තමන්ගේ ග්‍රහණය ගිලිහි යන්නේ? ඉදිලා පැහිලා ගහෙන් ගෙඩියක් කඩාගෙන වැටෙනවා වගේ. ඒක ස්වභාවිකව සිදුවන දෙයක්. ස්වභාවික අත්හැරීමක්. ගෙඩියක් කඩනවා නෙමේ, ගෙඩියක් කැඩිලා බිමට ඇහිලා වැටෙනවා වාගේ. ඒක ආයි යමුනන්න බෑ. සිත එසේ අත්හැරෙන්නට ඕන, අත්හරින්නට බෑ. අත්හැරෙන්නට ඕන. ඒක ඉබේ අත්හැරෙන්නෙත් නෑ. මනානුවණින් එය අවබෝධ කරගන්න ඕන, මනානුවණින් එය ප්‍රකට කරන්න ඕන, ප්‍රායෝගික කරගන්න ඕන. මේක තේරෙන්නේ අපි පිළිගන්නවා මේක විශේෂ ඥානයක් ඇති අයට පමණයි. මේක තේරුම් ගන්න අපහසුයි, අපි ඒක පිළිගන්නවා මේක විශේෂයෙන්ම ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි. පඤ්ඤාවන්තස් සයන් ධම්මෝ. ඒක අනිවාර්යයි. මේක ලෙහෙසි නෑ. මේක උපාදයක් දරනවට වැඩිය කැපවීමකින් බැලිය යුතු කාරණයක්. ඒ හොඳින් දරාගන්නට ඕනේ. සෑම විටම තේරුම් ගන්නටම සිතාගෙන ඉන්න මහදැන මුත්ත වාගේ නේද? මහදැන මුත්ත වාගේ හැමදේම අපිට තේරුම් ගන්න පුළුවන්. කෙල කල්පනා කරනවා. පුජ්‍යලත්වයට තේරුම් කරගන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. පුජ්‍යලත්වයට තේරුම් කරගන්න බැරි දෙයක් තමයි ලෝකෝත්තරත්වය කියන්නේ. පුජ්‍යලත්වය අතහැරීමෙන් තේරුම් යන දෙයක්. පුජ්‍යලත්වයට තේරුම් කරගන්න බැරි, නමුත් පුජ්‍යලත්වය අතහැරීමෙන් තේරුම් යන දෙයක්. පිඟානට දාපු අයිස් කැටේ දිය කරන්න අයිස් කැටේට බෑ. ඒක දිය කරන්නේ හිරුගේ උණුසුමෙන්, රස්නේ. පැහැදිලිද? හිරුගේ උණුසුමෙන් රස්නේ ඒක දිය වෙනවා. ඊළඟට ඒ ජලයට බෑ ජලය වාෂ්ප කරවන්න. ජලය වාෂ්ප කරවන්නේ කවුද? හිරුගේ උණුසුමෙන් ජලය වාෂ්ප වෙනවා. ඊළඟට අපිට අයිස් කැටයක් හෝ ජල බඳුනක් දකින්නට නෑ. කුමක්ද හේතුනේ? හිරුගේ උණුසුමෙන් දියව එය වාෂ්ප වී ගිය නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ හිරු මඩල වාගේ ලැබෙන ඒ ආලෝකයෙන් තමයි අපේ සිත මමත්වයෙන් දියව යන්නේත්, ඒ වගේම මේක වාෂ්ප වෙලා යන්නේ. කොයි වගේ වාෂ්ප වීමක්ද? එවකට උපමා කළා කපුරු පෙත්තක් පිච්චුවා වාගේ. කපුරු පෙත්තක් පිච්චුවා වාගේ අලුත් නැතුව වාෂ්ප වෙලා යනවා. අන්න ඉතිරි නැතුව නිදහස් වෙන මනස. ඉතිරි නැතුව නිදහස් වෙන මනස මේ මොහොතේම විදර්ශනා කරන, මේ ධර්මයේ තේරුම් ගන්න, වටහා ගන්න නුවණින් විමසන්න, විමසන තැන මේක අවබෝධ වෙනවා. දැන් මුලින්ම මේ ආපු ගමන්ම මේ ක්‍රියාත්මක වෙන්නයි හදන්නේ. එහෙම බෑ. සැල විදර්ශනා කරගෙන යන්න, අවබෝධය පහළ වෙන්න වෙනකම්ම. නිසා මේක විදර්ශනා ධූරයක්, පරේෂණ ධූරයක්, එහෙම නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධූරයක් නෙමෙයි. ගුවන් යානේ හදාගන්න නැතුව ඒක නැගල පිහාම ඉන්න බෑනේ. සැල ගුවන් යානේ හදාගන්න එපෑ. ඈ වාහනේ ගන්නේ නැතුව පදවයි යන්න බෑනේ. වාහනේ ගන්න ඕනි ඉස්සෙල්ලා. ඇඳුමක් මහ ගන්න නැතුව අඳින්න බෑනේ. මහ ගන්න ඕන ඇඳුම ඉස්සෙල්ලා. කෑමක් පිළියෙල කරගන්න නැතුව ආහාර පාන ගන්න බෑනේ. කෑම පිළියෙල කරගන්න ඕන ඉස්සෙල්ලා. ඒ වගේ තමන් ධර්මයේ මුලින්ම පහල කර ගන්න ඕන. එහෙම නැත්නම් අනුභව කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ කියයි හාමුදුරුවෝ ඉතින් මේකෙ මුකුත් කරන්න දෙයක් නැහැනේ කිව්වනේ ඒ නිසා අපි උන්න විදියට ගෙදර උන්න විදියට පැවතුනා කියලා කියන්න පුළුවන්. ඉතින් ගෙදර හිටියේ මුකුත් නොකරද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ගෙදර හිටියේ ඇලීම් ගැටීම් වලින් තොරවද කියලා අපි අහන්න සිද්ධ වෙනවා. දැන් ඔය ඉන්නේ ඇත්තටම මුකුත් නොකරද කියලා අහන්න සිද්ධ වෙනවා. ඉතින් අර අල්ප බුද්ධියෙන් පුළුළු විදර්ශනඥානයක් නැති හින්දා යම් යම් පොඩි පොඩි තැන්වල පටලවාගෙන රැඳෙන ස්වභාවයක් තියෙනවා ටිකක් බුද්ධිය මද අය. අනිත් අය නම් ඒක හරියට තේරුම් කරගන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. සංස්කාරක ලෝකයෙන් නිදහස් වෙන්න. මොනවද පටිච්ච සමුප්පාදේ නිරෝධ නොවන්නේ? හැමදේම නිරෝධයි. මේ ලෝකයේ නිරෝධය මුල් කරගත් ධර්මයක්මයි බුදුහාමුදුරන් වහන්සේ හැම කාරණයක් මතින්ම පෙන්වලා දෙන්නේ. කාලය ගත්තොත් කාලය නිරෝධ කරනවා. සංසාරයේ භවය ගත්තොත් භව නිරෝධ කරනවා. චේතනා ගත්තොත් චේතනා නිරෝධ කරනවා. සංස්කාර ගත්තොත් සංකාර, විඥාන ගත්තොත් විඥාන, නාම රූප ගත්තොත් නාම රූප, සලායතන ගත්තොත් සලායතන නිරෝධ, ස්පර්ශය ගත්තොත් ස්පර්ශ නිරෝධ, වේදනා ගත්තොත් වේදනා නිරෝධ, සංඥා සංඥා නිරෝධ. මොනවද නිරෝධ නොකරන්නේ? සෑම දේම නිරෝධ කරන ධර්මයක්. ඒ නිසා නිරෝධගාමි ප්‍රතිපදා. නිරෝධ කරන ධමයක් තියෙනවා. එහෙමනම් ඔබට හරි ලේසියිනේ. මේ මොහොතේ මම නිරෝධ කළා නැත්තේ මොකද්ද? ඒ දේ මම නිරෝධ කළා නම් අවසන්. වේදනාකාරී, දුක්බර, සංවේගදායි, ගැටලුකාරී යම් ස්වභාවයක් තියෙනවද? ඒ දේ නිරෝධ කිරීමෙන් ඔබේ සිත නිරෝධයටපත් වෙනවා. ඒට අවධානය යොමු කළා නෙමෙයි ඒ නිරෝධ කරන්නේ. ඒට අවධානය යොමු නොකිරීමෙන් අප්‍රසන්න දෙයක් දැක්කහම ඒ අප්‍රසන්න භාවයෙන් ඔබේ සිත වළක්වා ගන්නේ කොහොමද? ඒ දෙස නැවත නොබැලීමේ බය වූ බිය වූ යම් කිසි දෙයක් දුටුහාම ඒ බය තුනී කරගන්නේ කෙසේද? ඒ දෙස නැවත නැවත නොබැලීමේ. ඒ වගේ යමක් නිරෝධ කරන්න ඕනේ කියලා කිව්වහම ඒ දේ මතක් කරගන්න නෙමෙයි තියෙන්නේ. දැන් මම ඔබට මෙතෙන්දී මතක් කළොත් ඔබේ නිවස ගෙදර අත්හරින්න. ඔබේ ගෙදර දැන් ඔබට හැමෝටම නිවසක් තියෙනව නේද? නේ ඔබේ නිවස අත්හරින්න. මොකද උනේ? දැන් හැමෝටම ඕගොල්ලන්ගේ නිවස මතක් වුණාද නැද්ද? මතක් වුණා. ඒකට නිවස කියන කාරණේ මුලින්ම ආවා. ඊට පස්සේ අත්හරින්න කියලා. දැන් ඊළඟට දැන් නිවස මතක් කරගෙන දැන් උළු ගලවනවා, පරාල ගලවනවා, බිත්ති ගලවනවා, ජෛල් ගලවනවා නේද? පස්සේ බලකට මුළු ගේම කඩ කඩා ඉන්න අත්හරින්න. ඊළඟට මහ පොළොව ඉතුරු වෙනවා. මහ පොළොවත් ගලවන්නේ. ඉතින් ওই විදියට අත්හරින්න පුළුවන්ද? අත්හරින්න බෑ. එහෙමනම් අපි යමක් සමග යම් ආරෝපණයක් ඇති කරගන්නවා නම් ඒ ආරෝපණය ඔස්සේ බැඳීමක්මයි පිහිටන්නේ. දැන් ඔය පිළිකුල් කළා මේ කෑලි කෑලි කඩලා ඔය අයින් කරගන්න පුළුවන් කියලා කල්පනා කරන අයට මේ කියන්නේ හැමෝටම. එහෙම කෑලි කඩලා මේක අයින් කරන්න පුළුවන් කම නැහැ. ඒ වේදනාකාරී සංස්කාර බවට ඒ පරිවර්තනය වෙන නිසා. ඒ නිසා මම ඔබට අත්හරින්න කියලා අනක් කරන්නේ නැහැ. මම කියන්නේ ද්‍රව්‍යමය ලෝකේ අත්හරින්න නෙමෙයි, කියන්නේ පුජ්‍යලත්වයේ අත්හැරීම. මෙහි ආදීනවේ, භාණ්ඩේ ආදීනවේ දැක නෙමෙයි අත්හරින්න ඕන ඔබ. මෙය ග්‍රහණය කිරීමේ ආදීනවේ දැක අත්හරින්න ඕන. ඒ අත්හැරීම් කොටස් දෙකක්. මම දන්නේ මේක හරියට ඔබට තේරෙනවද වැටහෙනවද කියලා. නමුත් ඔබ ගොඩක් මහන්සි වුණොත් තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්න ඔබට හැකියාව ලැබේ. දැන් භාණ්ඩේ ආදීනවේ බලාත්හැරීම එක ක්‍රමයක්, මේ ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවය තේරුම් අරගෙන අත්හැරීම එක ක්‍රමයක්. මේ ග්‍රහණය කර ගැනීමයි වරද කියලා මෙයා දන්නකොට මෙයා මේ අත බුරුල් කරනවා. හැබැයි මේ අත බුරුල් කරන්නේ භාණ්ඩේ ප්‍රශ්නයක් ගැන කල්පනා කරලා නෙමෙයි. මේක අත බුරුල් කරනවා, බුරුල් කරනත් එක්කම බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවක් කියන මේ කාම ලෝකයේ තියෙන දේවල් ග්‍රහණය කිරීම හරියට අර ගිජුලහිණියෙක් මස් කැදල්ලක් ගත්තා වාගේ කියනවා. ගිජුලහිණියෙක් මස් කැදල්ලක් ගත්තාම මොකද වෙන්නේ? අනිකුත් ගිජුලහිණියට කැවිලා අර ගිජුලහිණියට කොටනවා කියන්නේ අරක බිම දානකම්ම කොටනවනේ. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා ඕක දැහැ ගන්නවා. දැහැගත්තට පස්සේ ඊළඟට එයා පස්සේ යනවා නිත් ටික ඔක්කොම ගිහිලා අරක ආයි බිම අතාරින ගම කොටනවා. හැබැයි උකුසර නෙමෙයි ඒ දේ කොටන්නේ, අර Tamanට අර මස් කැඳල්ල ලබා ගැනීමේ තියෙන අරමුණින් තමයි ඒ පහර දීම කියන එක කරන්නේ. එහෙමනම් අපිත් ග්‍රහණය කරන හැම තැනකම අපි බැට කනවා. බැට ගන්නේ වෙන දෙයකින් නෙමෙයි, තමන්ගේම කැමැත්ත කියන ධර්මතාවය තමයි තමන්ටම බැට දෙන්නේ. තමන්ගේම කැමැත්ත කියන දේ තමයි තමන්ට බැට දෙන්නේ. තමන්ගේම සංකල්පය තමයි තමන්ට බැට දෙන්නේ. තමන්ගේම දෘෂ්ටිය තමයි තමන්ට බැට දෙන්නේ. තමන්ගේම සංඥාව තමයි තමන්ට බැට දෙන්නේ. එහෙම නැත්තම් දුක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංඥාවල් වලට ග්‍රහණය වෙන ධර්මතාවන් වල ආදීනව නෙමෙයි පෙන්වන්නේ, සංඥාවේ ආදීනවය. රූපයේ වශයෙන් ග්‍රහණය වෙන ධර්මතාව තුල ආදීනව නෙමෙයි පෙන්වන්නේ, මේ රූපය අල්ලා ගැනීම. රූපය මොන යම් ආකාරයකට හෝ අල්ලා ගැනීම තියනා වූ ආදීනවය. සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් කුමන හෝ ආකාරයකට අල්ලා ගැනීම තුල තමන්ට සිදුවෙන උපාදානය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ, ඒ උපාදානයෙන් හටගන්නා වූ දුකයි වේදනාවයි ඔබට පෙන්වන්නේ, ඒකේ නිරෝධයයි මාර්ගයයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. දැන් පේනවනේ අපි ලෝකේ අත්හරින ක්‍රමවේදයයි බුදුරජාණන් වහන්සේගේ අත්හැරීමේ ක්‍රමවේදයයි තුල තියෙන වෙනස. ඒක තේරෙන්නේ නැත්නම් වඩවඩාත් ඔබේ මානසිකාරයේ දෙන්න, නැත්නම් නැවත නැවත මේ දේශනාව අසන්න අසල තේරුම් ගන්න. හේතු දක්වා අතහරින්න බෑ. හේතු දක්වා අතහැරීම ලෝකයේ ස්වභාවයක්. ලෝකෝත්තර ධර්මතාවයක් නෙමෙයි. ලෝකෝත්තර ධර්මතාවයේ හේතු නොදක්වා අතහැරීම. හේතු නොදක්වා අතහරින තැන ඔබට අර නිවස කියන කාරණේ මතක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතු දක්වන්න ගියොත් ඔබට ඒ කාරණේ අනිවාර්යෙන් මතක් කරගන්න වෙනවා නේද? ඒකනේ වෙලා තියෙන්නේ. තව උදේ පාන්දර අපි මතක් කරගත්තොත් එහෙම නේද? මතක් කරනකොට මේව මතක් වෙන්න පටන් ගන්නවා. මොනවා හරි දෙයක් සොරකම් කිරීමෙන් වලකමි කියනකොටම උදේ පාන්දර හොරකම කියන එක මතක් වෙන්න පටන් ගන්නවා. බොරු කීමෙන් මම වලකමි කියලා කල්පනා කරනකොට අබොරු කියනවා. බොරු කියන්නේ මෙන්න මේව මේව මේව කියලා පස්සේ බලනකොට දවස පුරාම බොරු කියනවා. උදේ පාන්දර බොරු කියන එක මතක් වුනේ. මම පිසුනා වාචා කියන්නේ මොකද්ද? ආ මෙන්න මේ වගේ වචන කියන එක තමයි. ආයේ දවස පුරාම මේක කියන්නේ. එහෙමනම් අපි නරක දේවල්ම මතක් කර කර නරක දේවල්ම කරන්නේ නැහැ කියන්නේ නරක දේවල්ම කරන්න බවට පත් වෙනවා. නරක දේවල් මතක් වීම නිසා. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි හොඳටම මේ මානසික විද්‍යාව, මනෝ විද්‍යාව හරියට තේරුම් කරගන්න ඕන. බුද්ධ වචනය, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ගැඹුරින් අවබෝධ කරගන්න. යම් අවස්ථාවකදී රූපේ ආදීනවයද බාහිරින් පෙන්නපු අවස්ථාද තියෙනවා. ඒක බාහිරේදීම ඒ ඇත්තෝ ධර්මයට යොමු කරගැනීමේ අදහසින්. ඒක වෙනම කතාවක්. කිසිම ධර්මතාවයක් ප්‍රතික්ෂේප වන්නේ නැත. කිසිම ධර්මතාවයක් අනුමත වන්නේද නැත. හේතු අශේෂ විරාග නිරෝධයි. මේ කොටස හරිය, මේ කොටස වැරදි කියා කොටසක් නැත. සියල්ල හරි, සියල්ල වැරදි. මට නෙමෙයි, ලෝකෙට. සියල්ල හරි, සියල්ල වැරදි. මට නොවේ, ලෝකෙට. ඔබ ලෝකේ ඉන්න කැමති නම් ඔබට සියල්ල හරි, සියල්ල වැරදි. සියල්ල හරි යම් යම් සාධක අනුව ලෝකයට, සියල්ල වැරදි යම් යම් සාධක අනුව ලෝකයට. ලෝකයේ සියල්ලටම හරි වූ දෙයක්වත්, ලෝකයේ සියල්ලටම වැරදි වූ දෙයක්වත් නැත. මට කියන්නේ එහෙම එකක් තියෙනවද කියලා ලෝකෙ? නැත. ජීවත් වීමට හැමෝම කැමතිනේ හාමුදුරුවෝ කියලා කෙනෙක් කියන්න බුලවා. මොන බොරුද, 5000ක් විතර ලංකාවේ මැරෙන්නේ සිය දිවිහානි කරගෙන නේද? එයාට කොච්චර සමහරලාට පැහැදිලි කරලා දුන්නත් එපා, සිය දිවිහානි කරගන්න එපා, මෙහෙමයි මේ මාදීනේ කියලා. නෑ නෑ, එයාට මැරෙන්න මොන. ඒකයි ස්වභාවය. එපා කිව්වොත් ඒ දේ කරන්නම හිතන ස්වභාවයක් තියෙනවා මිනිසුන්ට. ඒක තමයි මේ සමාජයේ විශේෂයෙන් දකින්න තියෙන ස්වභාව. මිනිස්සුන්ට එපායි කිව්වොත් ඒක කරන්න පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. අපේ මනෝවිද්‍යා උපදේශකයෙක් වන අපේ බාලසූරිය මහත්තයට ඔය වගේ හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එක මිනිස්සෙක් ඉන්නවලු, ඒ මිනිස්සෙට සිය දිවි හානි කරගන්නම හිතෙනවලු. මනෝවෛද්‍යවරු ගණනාවක්ම ළඟට ගිහිල්ලා වැඩේ හරි ගිහිල්ලා නැහැ. යාට කොච්චර හරි සිය දිවිහානි කරගන්න හිතලා තියෙනවා. එතුම ළඟට ආවහම මේ රෝගියාට කිව්වලු, හා බොහොම හොඳයි. මේ යාට මේ ගඟෙන් පැනලා තමයි සිය දිවිහානි කරගන්න හිතනවා කියලා කියන්නේ. කළු ගඟෙන් පැනලා සිය දිවිහානි කරගන්න හිතනවා. තේ මහත්මයාට කිව්වා, මේ මහත්මයා කිව්වා, හා හොඳයි, දැන් ඔයාට අනිත් දවසේ සිය දිවි හානි කරගන්න කියලා වමනාවක් ඇති වුණාම මට කෝල් එකක් දාලා කියන්න. ආ, එතකොට මං අපේ කාර් එකේ වන්නම් ඔයාට ගඟ ළඟට යන්න. මං ඔයාට ගඟෙන් පනින්න උදව් කරන්නම් කියලා කිව්වලු. අර මිනිස්සයා කියනවලු, එදායින් පස්සේ සිය දිවි හානි කරගන්න ඕන කියලා මතක් වුණේ නැහැලු. දැන් මොකද දීපු උපදේශේ? ආර්සිය දිවිහානි කරගන්න හිතුනහම මට කියන්න කෝල් එකක් දාන්න. එතකොට අපි කාර් එක අපි එවන්න අර ගඟ ළඟට යන්න. ගඟෙන් පානින්න මම උදව් කරන්නම්. එදා ඉඳලා හිතෙන්නේ නැහැලු. එහෙමනම් මේ මතේ කොයි වෙන්නේ හැදලා තියෙන්නේ? එපා කියන තැනින්, එපායි කියන තැනින්. ඒකයි ස්වરૂපය. මේ මනස කියන්නේ මහා අපූර්ව තැන, අපූර්ව ධර්මතාවයක්. ඒක නානා පුජ්‍යලයන් දහසක් එකතු වෙලා පුජ්‍යලෝ දහසකට කියනවා ඔබේ චිත්‍ර තරංගයකට චිත්‍ර නිර්මාණ කරන්න කියලා. එකම වර්ණයකින් එකම හැඩයකින් එකම ආකෘතියකින් එකම ස්වරූපයකින් ඒ චිත්‍ර 1000 තිබේද? නැත. එකම මාතෘකාවකින් එකම ලක්ෂණයකින් එකම සංස්කෘතියකින් ඒක තියේද? ඒත් නැහැ. නිදහස දුන්නොත් කැමති විදියට අඳින්න කියලා. ඔවුන් විවිධ සංස්කෘතික විවිධ නිර්මාණ විවිධ වර්ණ විවිධ ලක්ෂණ විවිධ ආකාරයේ විවිධ හැඩ 1000ක ඒ චිත්‍ර 1000 ගන්නවා. ඒ වගේම තමයි මිනිස්සු 1000ක්ගේ හිත එසේමයි. මිනිස්සු කෝටි 700ක් 800කගේ හිත ඒ ආකාරයෙන්මයි. ඒ විවිධත්වය පවතින. තමන් කැමති වෙන්න ඕන තමන්ගේ සිත තුනී කරගන්න. තමන් කැමති වෙන්න ඕන තමන්ගේ හිත නිදහස් කරගන්න. තමන් කැමති වෙන්න ඕන තමන්ගේ හිත දැවීමෙන් තොරව නිවිුණු හිතක් බවට පත් කරගන්න. යම් කෙනෙකුට දැවීම සැපයක් කියලා හිතුනොත් එහෙම යා දැවීම අත්හරිනවද? අත්හරින්නේ නැහැ. කොයි වගේද? පළ ගැටිය වාගේ කියනවා. දැවීම සැපයක් කියලා දැනුනොත් එහෙම එයාට මොනතරම් අලාභ වුණත් එයා ඒ දැවීමේ නැවත නැවත ගිහිල්ලා ඒ ලාම්බුවට පැනලා එයාගේ ජීවිතේ එයා තොර කරගන්නවා. ඒ වගේ මේ ලෝකේ යම් ප්‍රමාණයක් ඉන්න ජනතාවක් දැවීම සැපයි කියලා ගන්නවා. ඒ කියන්නේ අසාරේ සාරමතින අසරු දේ සරුයි කියලා ගන්න පිරිසක් ඉන්නවා. සාරංච සාරතෝ ඤක්තවා. සරු දේ සරු විදියටම ගන්න පිරිසකුත් ඉන්නවා. එසා ඔබ හරියටම ඥානවන්ත කෙනෙක් විය යුතුයි. සරු දේ සරු විදියට ගන්න. දෙපයින් නිවන් පුරට යන්නට පුළුවන් කමක් නැත. හේතුව නිවන් පුරය කිසිදු දිශාවක සෑදී නැත. අහසේ පිය සටහන් නැත. ධර්මයද මෙයයි කියා සටහනක් නැත. ශ්‍රමණයා දකින්න කැමති නම් ශ්‍රමණයා තුල සටහනක් නැත. ඔබ ශ්‍රමණයා දැකලා තියනවද? ධර්ම අවබෝධය ලැබුවෙකු ඇරෙන්නට ඉන් කිසි කෙනෙක් ඉන් මෙහා කිසි කෙනෙක් ශ්‍රමණේත් දැකලා නැහැ. දැකලා තියෙන පුජ්‍යලේ. ඉතින් ශ්‍රමණයාකට නෙමෙයි පැහැදිලා තියෙන පුජ්‍යලයට. ඉතින් පුජ්‍යලයා වුණ හයියෙන් ඇවිද්දොත් ආන්න අපහැදෙනවා. එතකොට ශ්‍රමණයා කෙරෙහි අපහැදුණයි කියලා කියනවා. පුජ්‍යලයා හයියෙන් කතා කළොත් අන්න අපහැදුනා. මොකද හේතුව පුජ්‍යලයා ඔන්න හයියෙන් කතා කළා. පුජ්‍යලයා වෙන අන්න ශ්‍රමණයා ශ්‍රමණියෝ දැකලා නැහැ. ශ්‍රමණියෝ දකින්න කොහොමද? ශ්‍රමණියෝ ළඟ එහෙම සටහනක් නැහැ. සංඥාවකට නෙමෙයි ශ්‍රමණයා කියන්නේ බුදුහාමුදුරුවෝ. අහසේ පිය සටහන් නැතිසේම මේ ශ්‍රමණ භාවය තුල සටහනක් නැ, ලක්ෂණයක් නැ, ස්වરૂපයක් නැ. ඒකයි ආකාශේ පදන්නත්ති සමනෝ නැති බාහිරේ. ආකාශේ පිය සටහන් නැ, පිය සටහන් තියෙන්නේ බාහිරේ. සමනෝ නැති බාහිරේ. ශ්‍රමණයෝද එවලෙසේම බාහිරේ නැ. අහසේ පිය සටහන් වාගේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දිහත් අමුතු විදියකට මොනවා හරි බලලා තමයි කාට හරි ওই වෛරයක් හරි සමහර අයට හටගන්නේ. ඒක තමයි ස්වરૂපය. ලෝකයේ තියෙන බරපතලම ත්‍රස්තවාදය තමයි ආගමික ත්‍රස්තවාදය. ඒ කියන්නේ හිතන්න අපරිමිතව ඉඩ දෙන්නේ නැහැ. මේ මේ රාමුවේ විතරක් හිතන්න ඕන කියලා කියන එක. තේරිස අපින්න තුන්ට ඒ වාසිය ලැබිලා තියෙනවා. පක්ෂ විපක්ෂ අපක්ෂපාතීව ඕනම විදියකින් සිතන්න විදර්ශනා කරන්න. ඒ ඔබේ අයිතිය. පිළිගන්නව නම් පිළිගන්න, ප්‍රතික්ෂේප කරනව නම් ප්‍රතික්ෂේප කරගන්න. අපේ කැමැත්ත ඔබ ප්‍රතික්ෂේප කරලා හරි පිළි අරගෙන හරි අපක්ෂපාතීව හරි සැනසෙලිදායක කෙනෙක් වෙනවනම් ඒක අපේ ප්‍රාර්ථනාව. අපි සැනසෙලිදායක වෙන්න කෙනෙක් කැමති නැත්නම් හාමුදුරනේ මොකද කරන්න කිව්වොත් එහෙමනම් ඔබ කැමති දිහාවකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් කියන්න බුල මං අපායේ ගිහිල්ලම නෑ, මට එක සැරයක් හරි ගිහිල්ලෙන්න ආසාවක් තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ගිහිල්ලා එන්න. ඈ සොඳුරු රටවල්, ලස්සන රටවල් විතරක් නෙමෙයි, සමහර අය ඉන්නවා කරගස රටවල් බලන්නත් කැමති අය. එතකොට ඒ රටකටත් ඒගොල්ලන්ට ගිහිල්ලෙන්න අයිතියක් තියෙනවා, ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ස්වභාවය. සිත දැවෙන විට තව තවත් දැවීමෙන් එය නැති කරන්නට බෑ. සිත දැවෙන විට සිත නිවෙන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එහෙමනම් සෑම විටම ප්‍රතිවිරෝධකයක් අනුසෝතගාමි ගමනට පටිසෝතගාමි ක්‍රමවේදයක්, ප්‍රතිවිරෝධක ගමනක්. එහෙනම් සමස්ත ඉන්ද්‍රිය ගමනෙහි ප්‍රතිවිරෝධක ගමන තමයි පටිසෝතගාමි කියලා කියන්නේ. එය ඉන්ද්‍රිය තුල ප්‍රතිවිරෝධයක් නොව ඉන්ද්‍රියන් තුල සමස්තයට ප්‍රතිවිරෝධයක්. ඔබට ඒ කාරණේ හොඳට තේරෙනවද? ඉන්ද්‍රියන් තුල ප්‍රතිවිරෝධයක් නොව ඉන්ද්‍රියන් වල පවතින සමස්තයට ප්‍රතිවිරෝධයක්. ඉන්ද්‍රිය තුල ප්‍රතිවිරෝධයක් කියලා එකක් තියෙනවා, ඒකට කියන්නේ ගැටීම කියලා. ඒ ගැටීම නොවේ. වහාම අප්‍රමාදීව ධර්මයේ විමසන්න, ධර්මයට අනුව තමන්ගේ හිත සකස ගන්න. අත්හදා බලන්න එක වෙලාවක පත්තු වේ. ගිනි පෙට්ටිය වුණත් එක පාට ගිනි කූර හරි විදියටම ගැව්වත් ඒක ඉතින් පෙඟිලා නම් සමහරලාට පත්තු වෙන්නේ නැහනේ. නමුත් එයා අත්හරින්නේ නැහැ තමන්ගේ පහන පත්තු කරගන්න ඕන කියන උනන්දුවෙන්. අනේක විදියට ඒ ගිනි කූර පත්තු කරගන්න උත්සාහ කරනවා. සියක් වතාවක් හරි ගිනි කූර ගන්නකොට ඒක රත් වෙලා හරි කොහොම හරි ඔන්න පත්තු වෙනවා. ඒකයි ලක්ෂණය. උනන්දුව මත, උත්සාහය මත තමගේ කාර්යය සම්පූර්ණ කරගන්නවා. දැන් මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මයේ සිට කුමන තත්ත්වයක් අරගෙන ඉන්නවද? පිච්චෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය අල්ල ගන්න එපා, විවෘත කරන්න හිත. සුළඟට වාතයට තමන්ගේ අධ්‍යාත්මයට පැවිදෙන්න ඉඩ හරින්න විට මේ විශ්වය ඔබගේ මනස එක්ක සම්බන්ධ වෙලා ඒ ගිනි ගන්න ස්වභාවය නිවා දානවා. හැබැයි ඔබ ඒ කොටු කරගෙන අහුරගෙන සිටියොත් එහෙම අර බාහිරයට වාතයට ඇතුල් වෙන්නට අවකාශය නැති වෙනවා. එහෙමනම් ගින්න ඇතුළත තව තවත් දැවෙනවා. ගිනි ගන්න හමුදාවට පුළුවන් තමන් අකමැත්තෙන් ඉබේ හටගත්ත ගින්නක් නිවසක තිබුණොත් ඇතුල් වෙලා ඇවිල්ලා හනික එක නිවාලාන්න පුළුවන්. ඒත් මේකේ තියෙන පුදුම ප්‍රශ්නේ තමයි මේක තමන් ගිනි තියාගත් එකක් නේ. තමන් විසින් ගිනි තියාගත් එකක්. තමන් විසින් ගිනි තියාගත් එක ගිනි තියාගෙන තමන් සතුටු වෙනවා, එහෙ දැවෙනවා. දැවීම තමන්ගේ ජීවිතයේ සතුටක් බවට පත් කරගන්නවා, විඳීම ජීවිතයේ සතුටක් බවට පත් කරගන්නවා. ගිනි නුවණ හමුදාවට කෝල් එකක් දෙන්නේ නැහැ. ගිනි නුවණ හමුදාව ආවත් කියනවා සමහර වෙලාවට මං කැමැත්තෙන් ගිනි තියාගෙන තියෙන්නේ, ඕගොල්ලෝ කලබල වෙන්නේ නේද? මං කැමැත්තෙන් ගිනි තියාගෙන තියෙන්නේ, ඕගොල්ලෝ කලබල වෙන්නේ. අර පෞගේ ගවසක මොන ප්‍රවෘත්තියකුත් ගියා, ඒක ගෑවල්ලා මේකට මේ පිරිමිලා මේ ගහලා ඒක දාලා ගොමාරියක නඩුවට කොල්ලල්ලාගෙන ගිහිල්ලා පොලිසියෙන් අහනවලු මට ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ නේද? ඒ වගේ එයාට ප්‍රශ්නයක් නැත්තම් එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒක දැවීමක් වුණත් ඒක මොනව හරි හේතු සාධකයක් මුල් වුණාම ඒක එයාට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ තුල තමන් විසින් තමන් ගිනි තියාගත්තොත් ඒක ඉතින් අපිටවත් ඒක නිවන්න බෑ. අපි අපිට කියන්න දෙන්නේ ඉතින් ඔබම කෝල් එකක් දාන්න වෙනවා. ලංකාවේ නම් මම දන්නේ 25000ක කෑෂ් වලින් සල්ලිත් බඳින්න ඕනලු නැත්තම් එන්නේ නැල්ලු. ගින්න වෙන හමුදා. ඇත්තද දන්නේ නැහැ. හැබැයි ඒක නම් එහෙම තියෙනවද වරදක්. මේ වෙලාවට සල්ලි වදින්නේ කොහමද? රැඳුලාද නේද? ගිනිගත්තු වෙලාවක. ඒක ඇවිල්ලා නිවල දාන්න ඕන. පස්සේ ගන්න දෙනු කල්පනා කරා. තමන්ගේ සිත තමන් නිවා ගන්න ගිනි නිවන හමුදාව කැඳවන්න. තක කැඳවලා දෙන්නේ ටික ටික නිවාගෙන ගිහිල්ලා දෙන්නේ තව තව දුම යනවා තැන් තැන් වල ගිනිපත්තු වෙනවා. ඒවත් හොය හොයා නිවන්න ඕන නැත්තම් මොකද දන්නවද? ඒ ඒවයින් ආයේ ගින්න ඇවිලෙන්න පුළුවන්. ඒවයින් නැවත ඇවිලෙන්න පුළුවන්. පිළිකා සෛල මර්ධනය කරනවා වාගේ තමයි. ඒ ශෛල ටිකක් මර්ධනය කළා කොයි බහරි තැනක සැඟවිලා තව ශෛලයක් හරි දිනුනොත් එම වෙන්නේ පිළිකා හැදිච්චයිද නේද? ඒ ශෛලයෙන් නැවත පිළිකා මතුවෙලා ඒගොල්ලෝ එකෙන් මේ යනවා. ඒ වගේ ඔබේ අර අශේෂ විරාග නිරෝධ කියන ස්වභාවයෙන්ම මනස පැනනගෙන අවස්ථාවටම පත් කරගන්න ඕන. එහෙම නැත්නම් අර කුඩා ශෛලිය නැවත මහත් වෙලා තමන් අර පුරුදු ආයි සංස්කාර ගොඩකට එනවා. මුත් සංසාරයට ඔබ ධර්මයේ ප්‍රකට කරපු කෙනෙක් කියන කාරණයට වැටෙනවා. නමුත් පාස් වෙන්නේ නැහැ. ඒකෙන් සමත් වෙන්නේ නැහැ. එනිසා සමර්ථ භාවය ඇති කරගන්න ඕන. නේද? උසස් පෙළෙන් එක ලකුණකින් හරි අසමත් වුණොත් එයාට විශ්වවිද්‍යාලේ වරම් නැති වෙනවනේ. විශ්වවිද්‍යාලේ වරම් නැහැ. එහෙමනම් ඒ ලකුණත් එයා සමර්ථ වුණොත් විතරයි එයා විශ්වවිද්‍යාලේට ඇතුල් වෙන්නේ. එහෙමනම් ඔබ මේ සංස්කාරක ලෝකයෙන් 99ක් ලකුණු මදි 100ම ලකුණු ගත්ත තැන විශ්වවිද්‍යාලයට එන විශ්වවිද්‍යාලයේ තියෙන කැලණිය නෙමෙයි මොරටුවේ නෙමෙයි. විශ්වවිද්‍යාලයේ තියෙන විශ්වයේ. ternary විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලය කියන්නේ අනන්ත විශ්වය. විශ්වය තුල පුජ්‍යලයක් නැහැ. මේ පුජ්‍යලත්වය ඇතුළු සමස්ත ලෝකය අවබෝධයේ තියෙන තනක් බවට පත් වෙනවා. සුවිශේෂී දෙයක්, අග්‍ර වූ දෙයක්, උතුම් වූ දෙයක්, ශ්‍රේෂ්ඨ වූ දෙයක්. මේක සරලව අපි ගොඩාක් මේක පැහැදිලි කරලා දෙන නිසා හිතෙන්නේ මොකද? ඒක හරි සරල දහමක් නේ කියලා හිතනවා. හරියට අර තාත්තලා අම්මලා එකතු වෙලා කුඹුරු කරලා හාල සීසාලා වී කොටලා හාල් හදලා වෙන්ජන කඩෙන් ගෙනල්ලා තුන පහ දාලා අම්මා කෑමත්තු වෙලා මේසෙත් ඇරලා ඒක පංගුවට දරුවට බෙදලා ගෙනල්ලා දුන්නාම සමහර දරුවෙකුට හිතෙනවා ජීවිතය කියන්නේ මොනතරම් සරල දෙයක්ද, එච්චර අමාරු නෑනේ කියලා. මෙන්න කාලයකදී ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ අධ්‍යක්ෂින් ටික ලබාගෙන භුක්ති විඳින්න සිද්ධ වෙච්ච කාලෙට ඒගොල්ලන්ට මතක් වෙනවා අපේ අම්මලා තාත්තලා මොනතරම් දහතුකක් විඳලා තියනවද. අපිට මේ එක ළමයා හදාගන්න අමාරුයි. අපේ අම්මා කොහොමද ළමයි හතරක් හැදුවේ, කොහොමද අපේ අම්මා ළමයි හතක් අටක් හැදුවේ කියලා ඔන්න කල්පනා කරන්න වරුදු වෙනවා. ඉතින් ඒ වගේ තමයි ධර්මයේත් එහෙමයි. අපි ඒක හොඳින්ම කැටි කරලා සැහැල්ලු කරලා සංසුන් කරලා ඔබට ගෙනල්ලා දෙනකොට හිතෙනවා ඒක හරි සරල බණක් ඒක කියලා. සරල නෑ. ඒ සරල කරලා ඔබට හොඳින්ම ලබා දෙන්නේ ඔබේ අවබෝධය පහසු කරගන්න මිසක් තව තවත් ඒකෙන් කම්මැලි වෙන්න නෙමෙයි. එනිසා ඒ සරල බව තුළ ඔබේ අවබෝධය ඉක්මන් කරගන්න භාග්‍යයක් හැටියට ඒක සලකන්ට ඕන. තාමසීරුවෙන් දුක් විඳලා තේරුම් ගන්න ඕන දේ පහසුවෙන් තේරුම් කරගන්න ඔබට අවකාශය තියෙනවා. ඔබට ඔබේ මමත්වයේ දැනෙන්නේ කොයි විදියටද? පුජ්‍යලත්වයේ දැනෙන්නේ කොයි විදියටද? බලන්න කීප දෙනෙක් කියන්න බලන්න. ඔබේ මමත්වයේ ඔබ හඳුනාගෙන තියෙන්නේ කොයි ආකාරයටද? කොහොමද අපේ මමත්වය? අතහැරීමත් අතහරපු නැති කෙනෙක්. ඒ කියන්නේ මම දැන් අතහැරීම අතහරින්න අවශ්‍යයි. එතකොට අල්ලා ගැනීම අනිවාර්යෙන් අතහැරෙන්නම ඕනේ. එහෙමනම් ඒ ක්‍රියාව ප්‍රායෝගික කරගන්න ඕන. කොහොමද ඔබේ පුජ්‍යලත්වය ඔබට වැටහෙන්නේ? තියෙනවා වගේ කියලා දැනෙනවා. ඒකට සතත් හරින්න තවත්යට කැමැත්ත, වීරිය, ප්‍රඥාව, ධර්මය, යොනසෝ මනසිකාරය මනාකොට ධම්මානුධම්ම ප්‍රතිපත්ති එකතු කරන්නම තව තවත් අවශ්‍යයි. අවුෙන් තියෙන තරමට තමයි අයිස් කැටේ දිය වෙන්නේ, වාෂ්ප වෙන්නේ. ඒ කියන්නේ ධර්මයට එකතු කරන තරමට තමයි ඔබේ මනස ඔබට දිය කරගන්න හැකියාව ලැබෙන්නේ, වාෂ්ප කරන්න හැකියාව ලැබෙන්නේ. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ එළිය, ආලෝකය. ඒකෙන් තමයි ඔබට ඔබේ තණ්හාව, ආශාව, බැඳීම්, ඇලීම්, ගැටීම් මේ සියල්ල වාෂ්ප කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ මමත්වය ඔබට දැනෙන්නේ කෙසේද? ඒ කාලෙත් උපමාවන් වශයෙන් දේශනා කරලා තියෙනවා ඔබේ මමත්වය ඔබට දැනෙන ආකාරය. කෙසේද තේරෙන්නේ? තව කවුද ඉන්නේ? මමත්වය අඩු වෙමින් යන බව තේරෙනවා. තියෙන ප්‍රමාණය 100ට කීයක් විතර ඇද්ද? 100ට තියෙනවා. ඒ කියන්නේ තවත් ප්‍රමාණයක් තමන්ට දිගටම ධර්මයේ ඡේදෙන්නට අවකාශය තියෙනවා. ඒක දුරු කරගන්නට අවශ්‍ය කරන තවත් වීරිය, තවත් සූක්ෂම ඥානය, ධර්මයේ සූක්ෂම ඊටාම අධිචිත්තයක් අධිඥානයක් නැත්තම් ධර්මය අහුවෙන්නේ නැහැ. මොකද කොස් දෙල් පොල් වගේ නෙමෙයි මේ චිත්ත ස්වභාවයන්, හරිම සූක්ෂම ධර්මතා, සියුම් ධර්මතා. ඒවා අහුවෙන්නේ අතිශයින්ම සිහි අවදි වීමෙන් පමණයි. අර ඒ සිහි අවදි වීම කොච්චර ප්‍රබල අවදි වීමක් වෙනවද කියන එක බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී මතක් කරනවා. අර තෙල් චාච්චයක් අතින් ගත්ත මිනිස්සෙක් පිටිපැත්තෙන් ඉන්නවා, වදකෙක් තහුලක් අරගෙන තෙල් බින්දුවක් හැලෙන්නේ නැතුව යන්න ඕන පාරේ දෙපැත්තේ නගරේ නැටුම් ගැයුම් වැයුම් තියෙනවා, ඒ මැදින් යන්න ඕන. ඔන්න සිහිය උපමාව. ඒකේ කියන්නේ තමන්ගේ සිහිය මොනතරම් පරිස්සමකින් ගන්න ඕන. කියන්නේ පාරේ වලවල් තියෙනවා, දෙපැත්තේ නටීම් ගැරුම් වාදන තියෙනවා, පිටිපැත්තෙන් උලක් අරගත්ත වදකෙක් ඉන්නවා, අතේ තෙල් චාච්චයක් තියෙනවා. බලන්න බරපතල කම. ඈ? තෙල් නාට්‍යයක් බලනවා වගේ බනහල් අරිනවද දැන්? සින්දුවක් අහනවා වගේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. අර අවධානයෙන් තමයි තමන්ගේ ගමම්මග තමන් පාදගන්නේ. තමන්ගේ මමත්වය තමන්ට දැනෙන්නේ කොයි ආකාරයටද? කියන්න බලන හැමෝටම මමත්වයක් තියෙන බවද කොයි විදියටද ඒක තේරෙන්නේ? සිතේ තියෙනවා නේද? රබානක් වගේ, බෙරයක් වගේ තැනක් තියෙනවා. එතෙන්ට වැදුනහම ශබ්දයක් නැගෙනවා, දෝංකාරයක් නැගෙනවා. ආපස්සට ඔව් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඕනම කෙනෙක්ගේ දරා ගන්න පුළුවන් සීමාව කියන එක ඉක්මවපු ගමන් ක්‍රියාවට වැටෙනවා. පුපුරා යන රචින කරලක් වගේනේ නේද? ඕනම දෙයක් එමය පීඩනයක් උහුලගෙන ඉන්නෝ, ඒ පීඩනේ උහුලගන්න බැරි තැන පුපුරා යනවා. ගෑස් ටැංකියක් වුණත් එච්චරනේ. ඒ යම්කිසි පීඩනයක් දරා ගන්න පුළුවන් විදියට ওই ගෑස් ටැංකියක් හදලා තියෙන්නේ. ඒ ඉතාම ශක්තිමත් ලෝහයකින් වටවෙන ආකාරයෙන් එක ගෑස් ටැංකිය හදලා තියෙනෝනේ. නමුත් ඒ පීඩනේ ඉක්ම වූ තැන පුපුරා යනවා. බැලුමක් වුණත් එහෙමයි. ඒ සුළඟ යම් ප්‍රමාණයක බැලුමක් දරා ගන්නවා. නමුත් ඒ ඉක්මවා යන ස්වභාවයට පත් වෙනකොට ඒ පුපුරා යනවා. වැවක් වුණත් එහෙමනේ නේද? වැවක් වුණත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයට ඒක දරා ගන්නවා. දරා ගන්න බැරි ප්‍රමාණයේදී ඒක උතුරා යන, ගලා යන ස්වභාවයක් ඇති වෙනවා. මිනිස් සිතේ ස්වභාවය ඒක තමයි. මිනිස් සිතේ ස්වභාවය ඒක තමයි. අචංචහාමුදුරුව බොහොම ලස්සන වචනයක් කියලා තියෙනවා. ඔබේ සිත ඩස්බින් එකක් කරගන්නලු, නැත්තම් කුණු බාල්දියක් කරගන්නලු. හැබැයි පල්ල කපලා එම් කරන්නලු නේද? එතකොට මොකද වෙන්නේ? ඕ ලෝකේ තියෙන ඔක්කොම ගෑවිලා කුණු දාන්න පුළුවන්. කුණු බක් කියනං කුණු නෑ. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩක් අය මේක පල්ල කපලා අයින් කළා නෑ. කුණු බාල්දිය නම් හරි තමයි. ඈ නමුත් මේක පල්ල කපලා අයින් කරලා නෑ. ඈ පල්ල කපලා අයින් කරපු ගමන් මොකද වෙන්නේ? එහෙන් ආවා මෙන් ගියා. එච්චරයි. පෙනේරේ තියෙනවනේ මෙහෙම පිටි වර්ගෙම හලන පෙනේරේ. ඔගේ තියෙනවා සියුම් දැල් තියෙන ඒවා තියෙනවා, ටිකක් ලොකු දැල් තියෙන පෙනේර තියෙනවා. ඈ එතකොට සියුම්ම දැල් තියෙන අයගේ මොකද කරන්නේ? සියුම්ම පවා රොඩු එහෙම තෝරලා එයා ගන්න. ටිකක් ලොකු දැල් වලින් ටිකක් ලොකු රොඩු කෑලි විතරයි ඉතුරුෙන්නේ. ටිකක් පොඩි පොඩි රොඩු කෑලි අතරින් යනවා. ওই දැලක් තියෙන නිසා එක්තරා ප්‍රමාණයක් හැලෙනවා, එක්තරා ප්‍රමාණයක් රැඳෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි දැල අයින් කරලා පිටිදාල ඉවරලා හලන්න ඕන නේද? පෙනේරේ දැල අයින් කරගන්න ඕන. දැල අයින් කරනවායි කියලා කියන්නේ අර දැලේ ස්වභාවය තමයි මේ වේවා මෙසේ නොවේවා. ඒ කියන්නේ මේ වගේ ලොකු ලොකු කෑලි මේකෙන් නොහැලේවා, කුඩා කුඩා පිටි හැලේවා. ඒකනේ පෙනේරෙන් කල්පනා කරන්නේ. ඒකනේ පෙනේරයක් ගැනීමේ කල්පනා කරන්නේ ඒක. මේ වගේ පෙච්චර විතර කුඩු වෙච්ච පිටි මේකෙන් හැලේවා, එසේ පිටි නො වූ කෑලි මෙහි පෙනේරේ රැඳේවා. මෙසේ වේවා මෙසේ නොවේවා. හැබැයි පෙනේරේ දැල ගැලෙව්වහම මෙසේ වේවා මෙසේ නොවේවා නොවේ කෝකත් හොඳයි. කෝකත් හොඳයි. කෝකත් හොඳයි. අර සෙන්හාමුදුරුවෙක් කෙනෙක්ගේ කතාව වගේ තමයි. ඔය හොඳයි හොඳයි කියන හාමුදුරුවෝ, ඔය හාමුදුරුවෝ ඔක්කොටම හොඳයි කිව්වා. ඒ වගේ තමයි. හැමදේම හොඳයි, නරකක් නෑ, හොඳයි, බොහොම හොඳයි. ඔය ලාෆින් බුද්ධ කියලා අදහන්නෙත් ඒ වගේ මිනිස්සෙක්. හැමදේටම හරි hina වෙලා හොඳයි හොඳයි කියලා හිටපු මිනිස්සෙක්. හොඳ දර්ශනයක් ඇති මිනිස්සෙක් වෙන්නේ නැති, යාචකෙක් වගේ කොහොමත් ඉතින් පූජකෙක් ඒ විදියට නෙමෙයි, හිස බාලා හිටපු අහිංසක ගස් යට එහෙමේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. මේ රහතන් වහන්සේලා පවා බුද්ධ කියන නාමයෙන් තමයි ඒගොල්ලෝ හඳුනන්න පුරුදු වෙලා තියෙන. ඇත්ත අනුබුදු මිහිඳු මහතාතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා අනුබුදවරු. සිතෙහි කිසිවක් ඉතිරි නොවන්නට අර දැල ඉවත් කරගන්න ඕන. මේ කෑලි ඉතුරු වෙන්න ඕනේ කියලා තියාගන්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් අත්හැරියට පස්සේ ඉතුරුවන්නේ මොනවද? සියල්ල අත්හැරියට පස්සේ ඉතුරුවන්නේ මොනවද? මට දෙන්න කුඹලන්න එකට උත්තරයක්. සියල්ල අත්හැරියට පස්සේ ඉතුරුවන්නේ මොනවද? හැමෝම වගේ උත්තරයක් ඕන. සියල්ල අත්හැරියට පස්සේ ඉතුරු වන්නේ කුමක්ද? මොකද උත්තරය හැමෝගෙම? කිසිවක් නැහැ. සියල්ල අත්හැරියට පස්සේ ඉතුරු වෙන කිසිවක් නැහැ. කවුද එහෙම කියන්නේ? එමුණොත් අපි වැටෙනෝ ශූන්‍යවාදයට. සියල්ල අත්හැරියට පස්සේ ඉතුරු වෙන කිසිම දෙයක් නැහැ කියන තැන අපි හිටියොත් අපි වැටෙනවා ශූන්‍යවාදයට. සියල්ල අත්හැරියට පසුව අත්හැරිය බවද දන්නේ නැත. සියල්ල අත්හැරිය පසු අත්හැරිය බවද දන්නේ නැත. නිදාගත්තට පස්සේ මම නිදි බව දන්නේද නැත? නිදාගත්තාම දන්නවද? මලාට පස්සේ මා මල බව දන්නේද නැත? ඒක නම් අත්දැකීමක් නෑ නේද? මලාට පස්සේ මා මල බව දන්නේ නැත, නිදාගත්තට පස්සේ අඳුමතරමේ මම නිදි බව දන්නේ නැත, අත්හැරියට පස්සේ මම අත්හැරි බවද දන්නේ නැත. මොකද පිළිගන්න පුළුවන් බැරිද? අන්න නියම අතහැරීම, අශේෂ විරාග නිරෝධ අතහැරීම යයි. ශේෂයක්වත් ඉතිරි නොවී අතහැරීම කියන්නේ එයයි. එමනම් මේක දැන අතහැරීමක් නෙමෙයි, දැන කරන පාලනයක් නොයි. එමනම් මේ කතා බහ ඔබේ කතා බහට වඩා වෙනස් කතා බහ, ඔබේ තේරුම් ගැනීම වලට වඩා වෙනස් තේරුම් ගැනීම, ඔබේ ජීවිතයට වඩා වෙනස් ජීවිතයක්, ඔබේ සමාධියට වඩා වෙනස් සමාධියක්. පුජ්‍යලත්වයේ ඔබ කියනකින් අදහස් කරේ පුජ්‍යලත්වයේ, පුජ්‍යලත්වයේ දැක්මට වඩා සංකල්පයට වඩා වෙනස් වූ දෙයක්. අපි සතුට වෙන මෙතන පිරිසක් ඉන්නවනේ, එහෙම පුජ්‍යලත්වයෙන් තොරව ඒ සැබෑ අතහැරීමේ ලෝකයේ දෙස බලන්නට පුළුවන් උත්තරේතර ඥානයක් දර්ශනයක හිමිකම් කියන අය ඉන්න ඔය අය එක දීප්තිමත් වෙන එක එක වෙනම කාරණයක්. නමුත් ආලෝකයේ මාවතට පත් වෙලා එනවා. ලයිට් එකේ ප්‍රමාණයයි දැන් සරියුත් හාමුදුරන්ටත් ලයිට් එකක් තියෙන, නමුත් බුදුහාමුදුරන්ට තරන්නේ නැහනේ. බුදුහාමුදුරන්ට වඩා අඩුවෙන් ලෝකේ අනිත් අයට වඩා අග්‍රව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර වූ තනතුර ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ සියුම් භාවය කියන එක විග්‍රහ කරන්නට හොඳ උපමා කියලා තියෙන මුළු දඹදිව තලයට හත් දවසක් වැස්සොත් එක දිගට ඒ වැටිච්ච ගහිබිඳු ගාන කියන්න පුළුවන් වගේ ශක්තියක් කියන එකෙන් උන්වහන්සේව උදාහරණ දක්වලා තියෙනවා. එතකොට හිතා ගන්න ඕනේ බරපතලකම කිසිදු මේ සංස්කාරකයකට සැඟවෙන්න දෙඩ තියන් නැතුව ධර්මයේ දේශනා කරන්න පුළුවන් උත්තරීතර ස්වාමීන් වහන්සේ නමක්, මහතන් වහන්සේ නමක්, සිරිත් මහරහතන් වහන්සේ කියන්නේ. ඊටත් වඩා වැඩි බුදුරජාණන් වහන්සේට මෙතන තියෙන ගැටලුව තමයි එකක්, ඔබේ ධෛර්යයත්ය අප බුදුවරු තරම් රහතන් වහන්සේලා තරම් මේ ඔබේ නිවැරදිම ආශ්‍රවයේ ධර්මයේ ශනිකව ග්‍රහණය කරගෙන කිවිමේ හැකියාව අපිට නැහැ නේද? අපිට ඉරේ එළියෙන් මඟ පෙන්වන්නට බෑ. අපිට පුළුවන් පොඩි ටෝච් එලියක් වගේ මඟ පෙන්වන්න. ඒකයි චුට්ටක් ප්‍රමාද ඔයගොල්ලෝ. මොකද කලාමෙදිරි එලියක්වත් නැති ලෝකෙ තමයි මේ ටෝච් එලිය පහළ වෙන්නේ. ඉතින් ඔබ වෙනදට වැඩිය, බුදු කෙනෙක්ගේ කාලයට වැඩිය ඔබ උනන්දු වෙන්න ඕන. දැන් හොඳ පහසුකම් තියෙන පාසලකට වැඩිය ඉතා දුෂ්කරතා දෙන ගුරුවරුත් නැති පාසලක පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවට සමහරලාට ඒ අදාළ විෂය සම්බන්ධයෙන් ගුරුවරුත් නැහැ. පොඩ්ඩක් කාගේ හරි දන්න අයියලාගෙන් අක්කලාගෙන් එහෙම මෙහෙන් ආගෙන හරි වෙන්න පුළුවන්. එයා මහන්සි වෙනවා. ඒ තුල මොකද වෙන්නේ? සමහර විටක ලංකාවේ වැඩිම ලකුණු ගත්ත ගණිත විෂය පිළිබඳව දරුවා බවට පත් වෙන්නේ අර ඈත පිටිසර දුෂ්කර පාසලක ළමයේ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කොහෙන්ද? ඒ ළමයා තුල තිබුණු උද්‍යෝගයේ මතයි. එහෙමනම් මේ කාලයේදී ඔබත් අර පහසුකම් අඩු පාසලක ඉන්නවා කියලා කල්පනා කරන්න. මේ ශිෂ්‍යයා බොහෝ සෙයින් උත්සාහවත් විය යුතුයි. ඒ උත්සාහය මනාකොට ඇති වෙන උත්සාහයක් වෙන්න ඕන. මේ අර කවුද මාරපණ ගියා වගේ නෙමෙයි නේද? එහෙම මාරපණ ගියා වගේ යන්න බෑ. හෙට මාරපණ යන්න ඕන කොළුව කියලා කිව්වහම උදේ නැගිටලා බැලුවාම හාමුදුරු කොළුව නෑ. මොකද බැලුවම කොළුව මාරපණ ගිහිල්ලා. හවස වෙනකොට මාරපණ ගිහිල්ලා කොළුව එනවා. මොකද ගියේ? ඇයි හාමුදුරු කිව්වනේ හෙට මාරපණ යන්න ඕන කියලා, මම මාරපණ ගියා. ඉතින් කොළුව මම මේ අටපිරිකරත් අරන්නේ යන්න කිව්වා මාරපණ. අටපිරිකර මේ. එනිසා අතිශය බුද්ධිවන්ත ඥානාන්විත ගමනක්. ඒ වීණාව වාදනය කරන්නේ මනාකොට සොර ඒ තත් මනාකොට හඳුනාගෙන මනාකොට පුහුණුවෙන් මනාකොට සංයමයේ ඒමින් තමයි ඔබේ බුද්ධිය හසුරවන්න ඕනේ. ඉතින් යම් යම් පිටසක් ඉන්නෝ ඒ පිළිබඳව අවධානයක් නැහැ. හදිස්සියදී එන්නේ. ඉතින් අර වීණාවේ අරගෙන අර පොළු කෑල්ල අතුල්ලගෙන අතුල්ලගෙන යනෝ සද්දේ එන්නේ නැණි කියනවා. ඈ තරගෙන් මම පාස් නැහැනේ. ඒගොල්ලෝ වගේමනේ මාත් එක වාදනය කරේ මම පාස් නැහැ. අද සින්දු කියන්නේ සුපර් ස්ටාර්ස් වල නේද? එලා හැමෝම සින්දුව කියන මමත් කිව්වේ ඒ සින්දුවම පාස් නෑ. ඇයි? තාලි වැරදි. ඒ සුදිය වැරදි. ධාමෙත් ඒකම තමයි. ධාමෙත් ඒකම තමයි. දහම පුබුදී ඔබ විමසන්න. දහම පුබුදී ඔබ විමසන්න. ඔබට ඇටයක් සිටවා කරලක් දකින්නට බෑ කරල මතු වෙන තුරු. මනාකොට ඒ ඇටයට පොහොර ජලය සපයන්න යම් දවසක ගස වැඩි කරලක් පුබුදිනවා ඇති. සියල්ල මුලින් දැක යන්නට බෑ. දැන් ඔබට මෙහි ඉඳලා සිරිපාද යන්න කිව්වොත් එහෙම ඔබට පේන්නේ අර එළියේ පාර. ඒ පාර දිගේ ඔබ යන්න බොහෝ වංගු පසු කරන්න, බොහෝ කඳු පසු කරන්න, බොහෝ පඩි පසු කරන්න අවසන ඔබට සිරිපතුල දකින්නට පුළුවන්. ඔබ ලෝකයට සංකල්පයක් දී නතරවන්නට එපා. ධර්මයට සංකල්පයක් දී නතරවන්නට එපා. ඒ වාක්‍ය තමයි මිහිඳු මහරහතන් වහන්සේ චූලහස්තිපදෝපම සූත්‍රයෙන් මේ රටේ ජනතාවට මුලින්ම මතක් කරේ. මොකද අපේ ජනතාව ඉක්මනින්ම සංකල්ප ග්‍රහණය කරන්න හරි දක්ෂයි. ඒකනේ මේ රටේ රැලි වලට යන්නේ එකපාරට නේද? හෝස් කාල රැල්ලක් එනවා. ඒ රැල්ල ආයි උන් හිටි තැන් නැහැ. ඒ රැල්ල නැති වෙලා යනවා කාලෙක. ඒ හේතුව ඉක්මනින් රැලි වලට පත් වෙනවා. වැඩි නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉතියෝපියාව ඉපදුණයි කියලා උන රැල්ලක් හදන්න පුළුවන්. ඉතියෝපියාවට මොනවා හරි අපිට මේ ට්‍රැවල් ඒජන්සි එකක් දාගෙන ඉතියෝපියාවට මිනිස්සු යවන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ පුදුණයි කියලා. ඒ තරම් හරි ඉක්මනින් සංකල්ප ග්‍රහණය කරන අන්ධ ජනේ ජනේ ඉන්න කොටසක් ඉන්නවා. ඒකනේ තියෙන මොනකම. ඒ නිසා මේ රටට සහනාධාර වශයෙන් ප්‍රඥාව ලබා දිය යුතුයි. සමෘද්ධිය හැටියට ප්‍රඥාව ලබා දිය යුතුයි. සමුපකාර මුද්‍රේ හැටියට ප්‍රඥාව ලබා දිය යුතුයි. ඔබ කරන සියල්ල නතර කරන්න, අලුතෙන් දෙයක් ආරම්භ නොකරන්න. නැත්තම් මුකුත් කරන්න එපා කිව්වා කියයිනේ. ඔබ කරන සියල්ල නතර කරන්න, අලුතෙන් දෙයක් ආරම්භ නොකරන්න. අවදි වුණාද? නුවණ අන්න ඒටයි කිසිවක් කරන්නට දෙයක් නැහැ කියන එකේ අර්ථය. කර්මය නිරෝධ කරන්න, එය අවසන් කරන්න. කර්ම කරන්න නැති විපාක විඳින්න කෙනෙක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ධර්ම අවබෝධයෙන් පස්සේ කර්ම කරන්න කෙනෙක් නැහැ, විපාක විඳින්න කෙනෙක් නැහැ. ඒ නිසා කර්මශය කළ ඥානයවත් කර්මයේ නිදහස් වූ ගුණය තියෙනවා. තියෙන්නේ දිස්තිය. ඒ දිස්තිය ඇති වුණාම ඒ ගුණය වැඩ කරන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. බරපතලම දිෂ්ටිය තමයි සක්කාය දිෂ්ටිය. නැති වෙනවා. කර්මය අවසන් කරනකොට දෘෂ්ටිය නැති වෙනවා. කර්මය කියන්නේ ක්‍රියාවනේ. ක්‍රියාව මොනවද? ක්‍රියාව ඒ ක්‍රියාව ඕනම ක්‍රියාවක් වෙන්න පුළුවන්. සුභ අසුභ මධ්‍යස්ථ ක්‍රියාවක් වෙන්න පුළුවන්. මොනවා වුණත් ක්‍රියාව ක්‍රියාව අවසන් කරන්න ඕන. ඒ නිසා දෙපයින් නිවනට යන්නට බෑ. අහසේ පිය සටහන් නෑ. ශ්‍රමණෝ බාහිරේ නෑ. නිවන් පුරේ ස්ත්‍රිය පුරුෂ පුජ්‍යලයෝ නෑ. සිංහල දෙමළ මුස්ලිම් සුදු කළු ජාතිකයෝ නෑ. මෝඩයොන්ට තමයි සිංහලු ඉන්නේ, මෝඩයොන්ට තමයි දෙමළු ඉන්නේ, මෝඩයොන්ට තමයි මුස්ලිම් ඉන්නේ, මෝඩයන්ට තමයි හින්දු ඉන්නේ, මෝඩයන්ට තමයි කළු ජාතිකයෝ සුදු ජාතිකයෝ ඉන්නේ. ඥානවන්තයාට ඔය කිසිවක් නෑ. සම්මතය ඉක්මවා සම්මුතිය ඉක්මවා දකිනවා. සම්මුතිය සම්මුතියෙන් ජය ගන්න බෑ. මේ ලෝකේ එන්නේ එන්න ಜಾති ભેද වැඩි වෙනවද අඩු වෙනවද? එන්නේ එන්න වැඩි වෙනවා. ආගම් වාද වැඩි වෙනවද අඩු වෙනවද? එන්නේ එන්න වැඩි වෙනවා. ස්වභාවයක් තියෙන හැබැයි මේ දර්ශන ඥානයේ ලෝකෙ පිපදුනොත් මේ ලෝකයේ සියලු දෙනාගේම ආගම සත්‍ය බවට පරිවර්තනය වෙනවා. එතකොට තමන්ගේ ආගම සත්‍ය. සත්‍ය කියන්නේ සියලු දෙනාටම, සියලු ආගමිකයන්ට, සියලු ජාතිකයන්ට පොදුවේ අවබෝධ කරගන්නා වූ දෙයක්. ඒක කාටවත් අයිති දෙයක් නෙමෙයි. මේ අපි කතා කරන්නේ බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙමෙයි. බුදුහාමුදුරු මතු කළා මුලින්ම ඒ මතු කරගත්ත දේ අනිත්ෝ ඒ ඉන්න ශාස්ත්‍රවරුත් මතු කරගන්න ඇති. ඒ ආශ්‍රයෙන් හෝ කොයි හරි ආශ්‍රයකින් ඒක වැරදි විදියට නිර්වචනය වෙනකොට, වැරදි විදියට අර්ථකථන වෙනකොට, වැරදි මාර්ගවල ගිහිල්ලා ආයි එක කවලම් වෙලා වෙනස් ස්වරූපයකින් ඒක නැවත මතුවෙනවා. ඒකයි තියෙන ගැටලුව. ඒ නිසා සත්‍ය කියන්නේ සියලු දෙනාට පොදුවේ අවබෝධ කරගන්න තියෙන දෙයක්. මේක ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මෙහි නැත. ඔක්කොම අපි එක සමානයි කියලා බටර් ගාගෙන ඉන්න තැනකුත් නෙමෙයි. එහෙමත් කියනවනේ බොරුවට නේද? ඒ බොරුවට මෙයා තරඟකාරීත්වය එකට තියාගෙන අර දේශපාලනයයි ඉන්නේ. ඒකට යටිහිතේ තරඟකාරීත්වය තියාගෙන, යටිහිතේ පෙරළන අදහස් තියාගෙන, යටිහිතේ ඔක්කොම කොන්තර ටික දාගෙන නේද පාටියට එකතු වෙලා බොහොම ලස්සනින් උඩින් ඉන්න එකා වාගේ. ඒ වගේ අර උඩින් බටර් ගාගත්ත මේ අපි ඔක්කොම එකයි කියන මානසික මට්ටම වෙන්නේ. මේ මෙතන එක්කෙනෙක්වත් නැහැ කියන මානසික මට්ටමට එන්න ඕන. අපි සියලු දෙනාගේම රට කියනවට වැඩිය හොඳයි මේ රට අපි කිසිවෙකුට අයිති නැහැ කියන දර්ශනයට එන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. අපි සියලු දෙනාට අයිති කියන එකද ඇත්ත කතාව, අයිති නැහැ කියන එකද ඇත්ත කතාව? අයිති නැහැ කියන එක ඇත්ත කතාව. ඒකයි සත්‍යය. ඉතින් මේ දහම හරියට තේරුම් කරගත්තනම් එයාගේ මානසික සංවර්ධනය හොඳයි, ආර්ථික සංවර්ධනය හොඳයි, තමන්ගේ දරුමල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරන භාවය හොඳයි, වියදම් අනවශ්‍ය දේවල් අඩු වෙනවා, ලෝකෙම තියෙන දේවල් පටලවාගෙන මේ කටයුතු කරන්නේ නැහැ. එයාගේ මානසික විවේකය හදා ගන්නවා. මේ ගොඩාක් අය අවිවේකී. හරියටත් යනවා, මෙහාටත් යනවා, මෙහාටත් යනවා, මෙහාටත් යනවා. මං ඇහුව මොකද කියලා? අර මිනිස්සය තරහ වෙයිනේ. ඊට පස්සේ අර ගෙදරට ඒ මිනිස්සය තරහ වෙයිනේ. පුදුම විදියට මිනිස්සු බයයි අනෙක් කෙනා තරහ වෙනවට. දැන් මල ගෙදරට යන්නේ මොකද කියලා අහුවාම මගෙන් හොගියෝ තරහ වෙයිනේ. ඇයි දෙයනේ තරහ වෙන කෙනෙක් අමාරුවෙන් යාළු කරන් තියන්නේ ඉන්නේ. බලනකොට මේ මිනිස්සු හරි බීතියකින් අනිත් මිනිස්සුන්ට තරහ වෙයි කියලා බයට යන්නේ. මම නම් ඒක අනිත් පැත්ත තරහ වෙනවයි කියලා දැනගත්තොත් එහෙම යන්නේම නැහැ. මොකද තරහ වෙන ඉන්න මිනිහා මොකටද උමනාවෙන් ආරක්ෂා කරන්නේ? එහෙමනම් තරහ වෙද්දී මේ තරහ වෙනවට යන්නේ ඒ පවස්සේ නේ. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඔව් ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා පිළිබඳව හොඳින් තේරුම් අරගන්න අධ්‍යාත්මික සෝය වර්ධනය කරගන්න. ඒ තුලින් තමයි ඔබට සියල්ල ජය ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ අචින්තිය වූ ධර්මයම අසන්න. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අචින්තිය වූ ධර්මය ඔබ අගයන කෙනෙක් නම් ඔබත් ඒ අනන්ත වූ ධර්මයට පිවිසෙනවා සත්‍යයි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.